අද හීලදානේ සපයන්නේ දිනේශා රුගේ තරංග අමරතුංගේ යනවැයතුනි පිටවත් සෑම සියලු දෙනායකට වෙලා රුණිත පුතනුවන්ගේ උපන්දිනය නිමිති කරගෙන ඒ වාගේම දාහල දානේ සපයා තිබෙන්නේ මෙන්න මේ නම් සඳහන් මහත්ම මහත්මයන් විසින් නන්දසිරි අනෝමා ඇන්තනි අශෝකා ලක්ෂ්මන් නිර්මලී උපාලි මංගලිකා සමන්ලාල් කුමාරි නිමල් සාගරිකා කිස්සිරි නන්දිනී කුමාර රමිනි ගුණසේකර පත්මා ප්‍රේමසිරි ශ්‍රියාලතා සුනිල් චමරි පාලිත ශ්‍රියානි ගීතානි මාලා උපුලි රසිකා යන උපාසික උපාසිකාවන් විසින් සුජීවත්ව සහ මියගිය සුජීවත්ව සිටින දෙමව්පියන්ට ආශිර්වාද පිණිසත් මියගිය ඥාති හිත මිත්‍රාදීන්ට පින්වන් මෝදන් කිරීම පිණිසත් අද සවස ගිලන්පස දානය උදේ සහ සවස ගිලන්පස පූජා කරන්නේ මනීෂ කලනි යසිරු මනෝරි ඉරේෂායන දරුදරියන් විසින් ඔබ මේ සීල සමාදානයේ වෙල මේ තැන්පත් සිටින ශාලාව වෙනුවෙන් ශාලා ගාස්තු දරන්නේ පියදර්ශනී උපාසිකාව විසින් අද දවස තුල නොඑක ආකාරයෙන් රැස් කළා වූ උදාර පුණ්‍ය ශාස්ත්‍රයේ සියල්ලම මේ පින්වත් සෑම සියලු දෙනාට අනුමෝදන් වේවා මේ පින්වතුන්ගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට අනුමෝදන් වේවා දුව දරුවන්ට අනුමෝදන් වේවා සියලුම දෙනාට නිදුක් නිරෝගීව මේ ගෞතම ශාසනය තුල ඝෝර සසරින් එතරවන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වීම පිණිසම මේ රසකලා වූ ධාර පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා සාදු සාදු සාදු ඒ දන්පෙන් සපයා දුන්නා වූ ශාලාගාස්තු දරුවා වූ සෑම සීල් දෙනා නමින් මිය පරලෝකීය යම්තා දෙමව්පියන් වෙද්ද යම්තා ඥාති හිත මිත්‍රාදීන් වෙද්ද ඒ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් දුක්ඛිත භවී ස්ථානවල ඉපදී ඇතියත්ගේ දුක් තුරන් වෙත්වා සාපිපාසාදී දුර්වී සියලු සැපේට පත්වෙත්වා ලබන සුගතියකදී සංසාර දුකින් මිදීමේ වාසනාව ලබත්වා සාදු සාදු සාදු මා කීවාම කියන්නේ වජිරාසන මත වැඩ හිඳ විදුරු නැන බලින් සපිරුණු නුවණ විහිද වූ මුනිදුන් සදා වන්දිමි මම් බෝධි මූලයේ සෙවණෙදි උදා දිවි උතුම් කළේ ඵලය මතු කළේ සොයාගත් නිවන් මග තුල සම්බෝධි රාජ බවට පැමිණ නිවාස ඥානය ලැබ ප්‍රථම භාගයේ සුගති දුගතියෙහි ඉපදෙන සතුනගේ දුක දැනගෙන දිවස් නුවණ ලැබූසේක මෙදුම් යාමයේ සියලුම සංස්කාර ලෝයේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එය මෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් හේතුඵල දහම් විමසා නමස්කාර වේවා බුදුරෝ

ස්වාමීන් වහන්සේගේ තේර ගාථාව විදිහේනවා. මම භාග්‍යතුන් වහන්සේගෙන් 82000ක් ධර්මස්කන්ධය දරාගත්ත කෙනෙක්. ශ්‍රාවකයින්ගෙන් 2000ක ධර්මස්කන්ධයක් දරාගත්ත කෙනෙක්. 82000යි 2000යි කීයද? 84000. එතකොට අද මේ පින්වතුන්ට මම කියලා දෙන්න කල්පනා කළේ ශ්‍රාවක භාසිතයක්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනා කරන්නට යෙදුන දෙසුම. මේ දේශනාව වදාළේ අපගේ ශාසනයේ පහළ වී වදාළ ප්‍රඥාවෙන් අවේස්වර වූ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ දවස මේ දේශනාවේ නම යමක සූත්‍රය. මොකද්ද නම? යමක සූත්‍රය. ඒ දිනවල පින්වත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමය. උන්වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්නා කාලේ එහිම හිටියා යමක කියලා ස්වාමීන් වහන්සේ නමක්. කවුද නම? යමක. මේ ස්වාමීන් වහන්සේට මෙන්න මේ විදිහේ අදහසක් ඇති වුණා. මොකද මෙයා කී කියා ගියා හැමෝටම දන්න කියන මේ යාළු හිත මිතුරු දුටු මිතුරු මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කීවා තතහං භගවතා ධම්මං දේශිතං ආජානං. ඒ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය මම මෙන්න මේ විදිහටයි දන්නේ. මම අහලා තියෙන්නේ මෙහෙම කියනවා. කොහොමද? යත කීනාසවෝ භික්ඛු කායස භේදා උච්චිච්ඡති විනස්සති නමෝති පරම මරණාති. යම් කිසි කීනාසව යත කීනාසවෝ භික්ඛු යම් කිසි කීනාසව ඒ කියන්නේ අරහත්ත්වයට පත් වූ භික්ෂුවක්. මේ කතා කරන්නේ කාගෙනද? එතකොට රහතන් වහන්සේ නමක් ගැන. කායස්ස බෙහෙදා කාය බිඳුනයි පස්සේ නැත්තට නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා, මරණේ මැත්තේ නැති වෙලා යනවා. අන්න ඒ විදිහට තමයි මම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය දන්නේ කියලා කිව්වා. දැන් අපේ කට් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ එහෙමනේ. බොහෝ දෙනෙකුට හිතෙන්නේ එහෙමනේ නේද? එතකොට අපිට හිතෙන විදිහටම තමයි ඒ හාමුදුරන්ට හිතුනේ. කොහොමද රහතන් වහන්සේ මරණයෙන් මත්තේ නැති වෙලා යනවා, නැත්තට නැති වෙනවා, විනාශ වෙලා යනවා, මරණයෙන් මත්තේ නැති වෙනවා? ඔය විදිහට තමයි මම භාග්‍යතුන් වහන්සේගෙන් අහලා තියෙන්නේ කියලා මෙයා කියනවා. එතකොට එතන හිටපු ඒක අහපු ස්වාමීන් වහන්සේලාට, ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේලාට තේරෙනවා මෙයාට චුට්ටක් මේ කියන කාරණේ පටලැවිල්ලක් තියෙනවා. දැන් අපේ කට්ටියට පටලැවිල්ල තමයි තියෙන්නේ. රහතන් වහන්සේ නැති වෙනවා. එහෙම හිතන්නේ නේ? එතකොට මේ ස්වාමීන් වහන්සේලා මේ කාරණේ අහපු ස්වාමීන් වහන්සේලා අනුකම්පාවෙන් මේ යමක ස්වාමීන් වහන්සේ ගාවට වැඩියා. අශෝකෝ සම්බහුලා බිකු. මෙයා මේ යමක ස්වාමීන් වහන්සේ කියන කතන්දරේ බොහෝ ස්වාමීන් වහන්සේලාට අහන්න ලැබුණා. මේ යමක ස්වාමීන් වහන්සේ මේ විදිහේ දේශනාවක් මේ විදිහේ කාරණාවක් කියනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේලා යමක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. වැඩලා පිළිසඳර කතාවේදීලා සතුටු වෙන්න පුළුවන් කතාවේදීලා ඇරුවා, ඇත්තද ස්වාමීන් වහන්සේ ඔබට මේ විදිහේ මේක තියෙනවා මම. පාපකානං දිට්ඨිගතං උප්පන්න. මේ විදිහේ පාපී වූ දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. එතකොට බලන්න ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා ඒ දෘෂ්ටිය හඳුන්වපු හැටි. පාපකානං දිට්ඨිගතං උප්පන්න. ඔබට මේ විදිහේ පාපී වූ දෘෂ්ටියක් තියෙනවා කියලා කියන්නේ ඇත්තද මොකක්ද? තථාගතයන් වහන්සේ කීනාසෝ භික්ෂුව කය බිඳුනාට පස්සේ නැත්තට නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා, මරණින් මත්තේ නැති වෙලා යනවා කියලා මේ තථාගත භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ මම දන්නේ මෙහෙමයි කියලා ඔබ කියනවා කියලා මෙහෙම දෙයක් කිව්ව බව මම අහුවා කියලා මේ කියන්නේ ඇත්තද කියලා. ඉතින් මේ ධම්මක ස්වාමීන් වහන්සේ කිව්වා ඔව් එහෙමයි. මම තථාගතයන් වහන්සේගේ අහලා දරාගෙන ඉන්නේ මේ විදිහට කිව්වා. දැන් සමහරු නිදිද? නිදාගන්න එපා. දැන් ගොඩාක් වටින අවස්ථාවක් මගහැරෙනවා නිදාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිදිමත නම් කන් දෙක උඩට රතු වෙන අතුල්ල ගන්න කියලා. අහලා තියෙනවද? හොඳට අතුල්ල ගත්තා නම් හරි නිදිමත නම්. ඔව්. හොඳට අතුල්ල ගන්න. එතකොට මේ තාම මේ දේශනාව පටන් ගත්තා විතරයි. අපිට පින්වත් මේ අර නොතේරෙනම දෙයක් කියද්දි හිත කැමති නෑ, හිත මේ පිනා යන්නේ නෑ. ඉතින් එතකොට මේකට නිින්ද යනවා තමයි. අන්නේ හින්ද ඔබ ඉදින් මේක අල්ලගන්න උත්සාහ කරන්න ඕන. මේක හරියට හවුනොත් පෙනිකන් නැහැ තමයි. අර මතුපින්දික සූත්‍රයේ තියෙන්නේ දේශනා ආනන්ද හාමුදුරුව දේශනා මහපොන් කියන ස්වාමීන් වහන්සේ මේක නිකන් මිනිවදයක් වගේ කියනවා. එහෙමනම් ආනන්ද උඹ දරා ගන්න කියනවා ඔක මතුපින්දික කියලා. නිවදේ කියලාම දරහගන්න කියලා. ඉතින් මේ සසරින් ඉතර වෙන ධර්මයේ මේ හිතන්න ඕන දෘෂ්ටිය පරල් කරලා දෙන ධර්මයේ, සිතේ පටු බව නැති කරන ධර්මයේ ඇහෙද්දි හිත පිනා යන්න ඕන. ඔය කතන්දරයක් කියද්දි නින්ද කියට නම් කමන්නේ. මේ අවස්ථාවේ දේශනාව අපගේ පින්වත් ලොකු සාමීන් වහන්සේගේ බලාපොරොත්තුව තමයි උදේවරුේ ශ්‍රද්ධාව ඇති කිරීම. හවස්වරුේ ප්‍රඥාව ඇති කිරීම. අපි දේශනාව තෝරගන්නේ දවසම අපි වැඩසටහන කරනවා නම් අපි දේශනා දෙක තෝරගන්නේ ඒ විදිහට. ඉතින් ඔබට මේ තියෙන අවස්ථාව නැති කරගන්න අපරාධයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා අහපුවාම අර යමක ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා, "ඔව් මට ඔහොම අදහසක් තමයි මට තියෙන්නේ, මං අහලා තියෙන්නේ ඔහොම තමයි" කිව්වා. පින්වත්නි මේ එතකොට මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා මා ආවුසෝ යමක එවං අවචය. යමක ස්වාමීන් වහන්සේ ඔහොම කියන්නේ එපා. මා භගවන්තං අභාජිකි. භාග්‍යතුන් ඔහොම කියාගෙන අනේක භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක්. නහි සාදු භගවතෝ අභක්කානං නහි භගවා එවං වදේය. භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන එක යහපතක් වෙන්නේ නම් නෑ. නහි සාදු භගවතෝ අභක්කානං මේ භාග්‍යතුන් වහන්සේට චෝදනා කරන එක යහපතක් වෙන්නේ නෑ. නහි භගවා එවං වදේය. භාග්‍යතුන් වහන්සේ ඔහොමනම් දේශනා කළා නෑ කිව්වා. එතකොට යම්මක ස්වාමීන් වහන්සේට මේක පිළිගත්තේ මෙයා පිළිගත්තේ නෑ. නෑ නෑ මං අහලා තියෙන්නේ කොහොමමයි කිව්වා. රහතන් වහන්සේ මරණයෙන් මැත්තේ නැත්තර නැති වෙනවා, විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා කියලා තමයි මම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඔය විදිහට තමයි දන්නේ කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට මේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරලා දෙන්න බැරි වෙච්ච හින්දා අතකෝතේ වික්කු උට්ටායාසනායේන යේනායස්මා සාරිපුත්තෝ තේනුක සංකමි. ඒගොල්ල නැගිටලා ගිහිල්ලා පින්වත් සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් තැනක හිටියද සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගාවට වෙදී වැඩලා කිව්ව ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මෙන්න මේ යමක භික්ෂුවට මේ සැවැත් නුවර ජේතවනාරාමයේම වැඩ ඉන්න මේ යමක කියන භික්ෂුවට මේ වගේ පාපී අදහසක් ඇති වෙලා තියෙනවා. කීනාසව භික්ෂුව ඒ කියන්නේ රහතන් වහන්සේ මරණයෙන් මත්තේ නැත්තට නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා කියලා අදහසක් අනේ අපි කිහිල්ලා මෙහෙම ඔහොම කියන්න එපා. භාග්‍යතුන් වහන්සේට අභූතෙන් චෝදනා කරන්න එපා. ඔහොම කියන එක ගැළපෙන්නේ නැහැ. හොඳ දෙයක් නම් නෙමෙයි කියලා මේක මතක් කළා. මෙයා පිළිගන්න පාටක් නැහැ කිව්වා. ඉතින් මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අතකෝ ආස්මා සාරිපුත්තෝ සායන්න සමයම් පටිසල්ලානා වුට්ටිතෝ යේන ආස්මා යමකෝ තේනුප සංකති. දැන් භාග්‍යතුන් වහන්සේ නම් කරන්නේ අහවලාට එන්න කියන්න කියලා පණිවිඩයක් එවන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද කළේ? පණිවිඩේ අහගත්තා. දැන් කියපු කට්ටිය අහගෙන ගියා. ස්වාමීන් වහන්සේ බණ භාවනා කළා. හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා මේ යමක ස්වාමීන් වහන්සේ ගාවට තමන්ම වැඩියා. මේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියා කියන්නේ අං කැදිච්ච ගුණෙන් කොනේ. අං කැදිච්ච ගුණ කාටවත් අනින්න යනවද? නෑ. මේ රොඩි කොල්ලෙක් වගේ. ඒ කියන්නේ රොඩියේ කවදාකවත් වෙනින් කෙනෙකුට පාට දාන්න යනවද? ආන් එහෙම හිටියා කියන්නේ මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේම යමක කියන ස්වාමීන් වහන්සේ හොයාගෙන වැඩියා. ගිහිල්ලා පිළිසද්ද කතාවේදීලා ඇහුවා සත්‍යං කීරතේ ආවසෝ යමක ඇත්තද මේ කියන්නේ කියලා ඇහුවා. ඒව රූපං පාපකාන පාපකං දිට්ඨිගතං උප්පන්නං මේ විදිහේ පාපී වූ දෘෂ්ටියන් ඔබට ඇති වෙලා තියෙනවා කියලා. තථාහං භගවතා ධම්මං දේසිතං ආජානාමි. භාග්‍යතුන් වහන්සේ මෙහෙම කිව්වා කියලා දේශනා කළා කියලා මම දන්නවා. කොහොමද? යතා කීනාසෝ භික්ඛු කායස වේදා වේදා උච්චිච්ඡති විනස්සති නහෝති පරම් වරණාති. නැති වෙලා නැත්තර නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා, මරණයෙන් මත්තේ නැති වෙනවා කියලා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා ඔහේ කියන්නේ ඇත්තට කියලා. ඒ වංකෝසු ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා තංකින් මඤ්ඤසියාවසු යමක යමක මෙන්න මේක ගැන මොකද්ද හිතන්නේ? දැන් මෙතන ඉඳන් ටික දුරක් යනකම් ඔබට හොඳට අහලා පුරුදු දේශනාවක් විලාසිත මේ දේශනා විලාසයක් තමයි තියෙන්නේ. තංකින් මඤ්ඤසි ආවසෝ යමක රූපං නිච්ඡං වා අනිච්ඡං වා. රූපය කියන එක නිට්ටි දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා හැමෝම. එතකොට මෙයා උත්තර දෙනවා අනිච්ඡං ආවසෝ මේක අනිත්‍ය දෙයක්. යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුක් දෙයක්ද සැප දෙයක්ද කියලා හෙව්වා. එතකොට මෙයා උත්තර දෙනවා දුක්ඛං ආසු ඒක දුකයි කියලා. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නුතං සමුප්පස්සිත. ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නෝ හේතං ආසු. ස්වාමීන් වහන්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේ ඇහුවා යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධම්මං වෙනස් වෙලා යනවා නම් ඒක ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති මේ මමය මේක මගේ මේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද නැද්ද කියලා. සුදුසුද නැහැ. දැන් ඒ ස්වාමීන් වහන්සේ නම් එහෙම උත්තර දුන්නා. දැන් ඕගොල්ලොත් උත්තර දෙනවා. රූපේ නිත්‍යද අනිත්‍යද? රූපේ අනිත්‍ය දුකද සැපද? දුකයි. මොකද දුකක් දැනෙනවද? දැන් දුකයි කියවනේ. දැන් දැනෙනවද? ඊගාවට අහනවා දුක්තේ අනිත්‍ය වූ දුක්තිය මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි ගන්න සුදුසුද කියලා අහනවා. එතකොට මම උත්තර දෙනවා සුදුසු නෑ ස්වාමීනි කියලා. ඊගාවට අහනවා වේදනං නිච්ඡං වා අනිච්ඡං වාති. වේදනාව නිත්‍යද අනිත්‍යද කියලා. එතකොට මෙයා උත්තර දුන්නා ස්වාමීනි වේදනාව අනිත්‍යයි කියලා. යම්පන නිච්ඡං දුක්ඛං වා සුඛං වා. යමක් අනිත්‍ය නම් දුකද සැපද කියලා. එතකොට කියවා දුක්ඛං ආසුති දුකයි කියවා. යම්පන නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං ඒක මම ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති මේක මම මේක මගේ ආත්මය කියලා ගන්න වටිනවද කියලා හෙව්වා. ඒක වටින්නේ නැහැ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ කතා කරන්නේ මෙතනින් එහාට කුමක් ගැන? රූපය ගැනද රූප උපාදානස්කන්ධය ගැනද? රූප උපාදානස්කන්ධය ගැනයි මේ කතා කරන්නේ. එතකොට ඔබට මතකයේ තියෙන්න ඕන මේ රූපං කියලා ඇහුවට එහෙමනම් අහන්නේ රූප උපාදානස්කන්ධය කියලා. වේදනාව කියලා ඇහුවට අහන්නේ වේදනා උපාදානස්කන්ධය ගැනයි. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ වේදනාව. දැන් මේ කියවනේ වේදනාව දුකයි කියවනේ. දැන් අපි අහලා තියෙනවා ජාතිපි දුක්ඛා කියනවානේ නේද? ජාතිපි අපි දුක්ඛ කියනවනේ. ඉපදීම දුකයි. ජරාපි දුක්ඛ කියනවනේ. ජරාවට පත් වෙන එක දුකයි. මරණම්පි දුක්ඛං කියනවනේ. මැරෙන එකත් දුකයි කියනවා. ව්‍යාධිපි දුක්ඛෝ කියනවා. ලෙඩ වෙන එක ඔළුව කැක්කුමක් හදනවත් හරි දුකයි කියනවා. නේ? අපියේහි සංපයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ කියනවා. ඒ දුකයි නේ? යම් පිච්චන් නැලබති තම්පි දුක්ඛං කියනවා. ඒ දුකනේ. දැන් ඔය ඔක්කොම කතා කරන්නේ දුක් වේදනාව ගැන නේද? ආ දුක් වේදනාව ගැන තමයි අපි ඔය කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දුකයි කීවේ දුක් වේදනාව විතරද? දුකයි කිව්වේ දුක් වේදනාව විතරද? ඕ ඒ වුණාට අපි දුකයි කියන්නේ මොකටද? ඕ අපි දුකයි කියන්නේ දුක් වේදනාවට. නම් භාග්‍යතුන් වහන්සේ දුකයි කිව්වේ දුක් වේදනාවත් දුකයි කිව්වා. සැප වේදනාවත් දුකටයි අයිති කිව්වා. උපේක්ෂා වේදනාවත් දුකට යති කිව්වා. ආන් එහෙමනම් වේදනා නිච්ඡං වා අනිච්ඡං වාති. වේදනාව නිට්ටේද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍යයි කියනවා. යම්පනා නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා. එතකොට දුකයි කිව්වා. කොහොමද දුක උනේ? ඔය විනාස වුණාට මොකද දුක? දැන් ඔය කෙසි දුනා කියලා එහෙම නිකන් වේදනාවක් දුක වෙනුනේ. අන්න හරියට මේ කතා කරන්නේ නිකම් වේදනාවක් ගැන නෙමෙයි. උපාදානීය වූ වේදනාව තමයි අනිත්‍ය වෙනවා කියන්නේ. දැන් කලින් ඇහුවනේ රූපේ නිට්ටේද අනිත්‍යද කියලා. රූපේ කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් අටගත්තු දේ නේද? එතකොට මේ ලෝකේ ඕන තරම් තියෙනවනේ සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් නේද? අපි නිකන් මෙහෙම හිතමුකෝ. දැන් අපේ ගෙදරට හිනයක් ගහනවා වගේද විනින් ගෙදරට හිනයක් ගහන්නේ? කොහොමද වෙනසක් තියෙනවනේ? වෙනස් නේද වැඩි? දැනෙන හැටි වෙනස් නේ. ඇයි ඒ වෙනස? බැඳිලා ඉන්න තරමට තමයි දුක තියෙන්නේ. බැඳිච්ච නැති දෙයකට එහෙ කොච්චර හෙන ගැපුවත් අපිට කවන්නේ නැහැ. බැඳිච්ච දෙයට බැඳිච්ච කෙනාට ගැපුවොත් තමයි ප්‍රශ්නේ. ඒක නේද කාරණේ? ආ එහෙමනම් රූපේ නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. ඒ අහන්නේ රූපස්කන්ධය ගැන නෙමෙයි. ඒ අහන්නේ රූප උපාදාන ස්කන්ධය ගැන. එහෙනම් ඒ බැඳිලා ගිය දේ නිට්ටිද අනිත්‍යද? අනිත්‍යයි. ඒ අනිත්‍ය වෙලා විපරිණාම වෙලා යන්නවා කියන්නේ දැන් බැඳිලා තියෙන දේ. ඒක අනිත්‍ය වෙලා යද්දි මොකද්ද ඒකාන්ත දැනෙන්න ඕන? ආන් දුක දැනෙනවා. එහෙමනම් වේදනාව නිට්ටේද අනිත්‍යද කියලා අහනවා. වේදනාවත් අනිත්‍යයි. බැඳිලා ගියා වූ යම් වේදනාවක් ඇද්ද දැන් සමහරව ඉන්නවා දුකට බැඳිලා යනවා. ඔබට මම ඒක මතක් කරලා දෙන්නම්. දැන් මේ ඔබ අඬන්නේ කොහොමද? දැන් අපේ තම ඔන්න ගෙදර මරණයක් වුණා. එතකොට කවුරු හරි ඔය ඔබ දැකලා ඇති මම මේ හිනා වෙන්න කිව්නෝ නෙමේ. මේ හොඳට නාඩා ඉන්න කට්ටිය කවුරු හරි මරණයට ගෙදෙන්න ආපුවම තමයි අඬන්නේ. දැකලා තියෙනවද? ඔව්. ඒක වුණේ නැහැ. ඔබම අඬන හැටි කල්පනා කරලා බලන්න. අඬන්න ඕනේ නම් ඒ අඬන්න ඕන නිමිත්ත හිතින් ස්පර්ශ කරන්න ඕන. ආය ආය හිතන්න ඕන. ආය ආය දෙතුන් සැරයක් හිතන්න පටන් ගනිද්දී මොකද වෙන්නේ? ඉබේම මුඛම්බුල් දෙක රතු වෙලා ඇස් ඉදිමිලා කඳුළු ගැලලා ඉකි ගැහිලා ඉබේම අඬන්නවා එළියට. ඒ ආය ආය දැන් ඔන්න අඬහගෙන යද්දී ටික වෙලාවක් යද්දී දැන් ඇඬිල්ල ඉබේමද? ඇඬිල්ල ස්වභාවය තමයි ඒක. ඒක අනිත්‍ය වෙලා යනවා. දැන් තව අඬන්න ඕන පේන්න. දැන් මොකද කරන්නේ? ආයේ අරක ඒ මොකක් හරි අපි හිතමු දරුවෙක් නැති වුණා කියලා ඒ දරුවගේ හිනාව සිහි කරන්න ඕන. ආයේ සිහි කරනවා දැන් නෑනේ කියන එකත් එක්ක. ආයේ ඇඳිනවා. එහෙම නෙමෙයි දඩන්නේ. එහෙම නේ අඬන්නේ. එතකොට ඉබේ ඇඬෙනවා කියලා එකක් තියෙනවද? නෑ. එහෙමනම් ඒක සිහි කර කර ගන්න තණ්හාවක් තියෙන්න ඕන. ඒක සිහි කරලා ගන්න තණ්හාවක් තියෙන්න ඕන. ඒකටත් බැඳිලා යනවා. ආන්දක දුකටත් බැඳිලා යනවා. එතකොට ඒක සිහි කරලා ඒක ඒ බැඳීම නැති වෙන එක ඒකත් ඒකේ ස්වභාවය හට ගන්න පුළුවන් නැති වෙන එක. ඒකනේ දැන් ඔබට ඔබ ගැනම හිතන්න පුළුවන්. පොඩි ළමයිනොත් එහෙමයි. පොඩි ළමයි අඬන්න පටන් ගත්තම එයාටම අමතකයි අඬන්නේ මොකටද කියලා. ටික වෙලාවක් ඇති බීම ඇඬිල්ල නැති වෙනවා. ආයේ අරක සිහි කර කර අඬනවා. මම ඒක කියලා දුන්නේ නැත්නම් ඔබට හිතේවි දුකනි දුක් වේදනාව අනිත්‍ය වෙද්දී ඇයි දුක කියලා. ඇයි භාග්‍යතුන් වහන්සේ වදාළේ දුක් වේදනාව විතර නෙමෙයිනේ. සැප වේදනාව අනිත්‍ය වෙන එකත් දුකයි. මේ ඔබට තේරෙනවනේ සැපක් තිබුණා ඒක නැති වෙනකොට නම් දුකයි කියලා තේරෙනවනේ. හොඳට උපේක්ෂා සහගත මේ සාමාන්‍යයෙන් හොඳට කාලා බීලා සැපකුත් නැතුව දුකකුත් නැතුව හිටපු එක නැති වෙන එකත් දුකයි කියලා තේරෙනවනේ. ඒ දුක නැති වෙන එක දුකයි. ඒ දුක නැති වෙන එක දුක කාටද? දුක උපාදාන කරගත්තු කෙනාට. ඒකට බැඳිලා ගිය කෙනාට ඒක නැතිවීමත් දුකයි. එතකොට එහෙමනම් යමක් නිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ මේ ලෝකයේ කිසිම අභාග්‍යතුන්වන්ත දේශනා කරන බින්වත් මේ ඇල්බෙනිති තුඩක තරම් දෙයක් තිබුණා නම් නිත්‍ය වූ වෙනස් නොවෙන්නා වූ සදාකානික වූ නිවනක් පණවන්න බෑ කියනවා. නිවනක් පණවන්න බෑ කියනවා. ඇයි? එයා ඒ ඇල්බෙනි තුඩ තරම් දෙයට හරි බැඳිලා ගියොත් සදාකානිකෝ තියෙනවා. කලකිරෙන විදිහක් නෑ බිමන්. කලකිරෙන විදිහක් නැහැ. නමුත් ඇල්බෙනිති තුඩක තරම් දෙයක්වත් නැහැ කියනවා. මේ අනන්ත දසදහමේ ලෝකේ දසදහසක් ලෝක ධාතුයි අනන්ත සක්වලේ වෙනස් නොවී තියෙන දෙයක් නැහැ කියනවා. මහණෙනි මේ නිවන් මඟ පණවන්න පුළුවන් අන්නේ ඒ හින්දා කියලා. බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා සංඥාව යමක ස්වාමීන් වහන්සේ කියන සංඥාව නිට්ටිද අනිත්‍යද කියලා. ස්වාමීනි අනිත්‍යයි කියනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා. එතකොට යමක් අනිත්‍ය නම් කියන්නේ බැඳී ගියා වූදී. බැඳී ගියා වූ සංඥාව අනිත්‍ය වීම දුකද සැපද කියලා. මොකද වෙන්නේ? ඒක දුකයි. ඒ අනි යමක් යම් සංඥාවක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙලා යනවා නම් ඒක මම කියලා, ඒක මගේ කියලා, ඒක මගේ ආත්මය කියලා හිතන්න සුදුසුද කියලා. ඒක සුදුසු නෑමයි. සංස්කාර පින්වත් යමක සංස්කාර කියන්නේ පින්වත් මේ පංච උපාදානස්කන්ධයේ සංස්කාර කියන්නේ හිතේ ඇති වෙන චේතන. යම් සංස්කාරයක් වේද ඒ සංස්කාරය නිත්‍යද අනිත්‍යද කියලා. දැන් ඔබ මේ වෙනකන් උපන්දායිදන් චේතනානම් කොච්චර පහල කරන්නේද? කීයක් විතර? චේතනාව පහල නොකරපින් ගන්නේ කුස්ම පොතක්වත් ගන්න බෑ. මොකද්ද? කුස්ම පොතක්වත් චේතනාවක් පහල නොකරගන්න බෑ. සමහරුන්ට ඈනුම් යනවා. ඈනුමක්වත් යවන්න බෑ. චේතනාවක් පහල නොකර. ඉබේ සිද්ධ වෙන දෙයක් නම් දැන් අපි හිතමු හුස්ම වැටෙනවා කියන එක අපිට නිකන් හිතෙන්නේ මේක ඔටෝමැටික්නේ, ඔටෝ කියලානේ හිතෙන්නේ. ඉබේ සිද්ධ වෙනවා කියලානේ. ඉබේ සිද්ධ වෙන දෙයක් නම් පින්වන්දි චේතනාවක් පහල කරලා නවත්තන්න බෑ. ඇයි? ඉබේ වෙන දෙයක් කොහොමද නවත්තන්නේ? නමු චේතනාවක් පහල කරලා නවත්තන්න හැබැයි ආය නවත්තපු එක නවත්තපු මොහොතේ ඉඳන් මොකද වෙන්නේ? ආයකනින් කියලා කියනවා. එතකොට අර නවත්තපු චේතනාවේ ඉන්න බෑ. ඉහිල බලන්න හටගත්තු චේතනාව අනිත්‍යයි. වැඩි වෙලාවක් පවත්වන්න බෑ. තමන්ගේ ආත්මය කොට ගන්න බෑ. තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. මුස්ම පොදවා ඒක අනිත්‍ය වෙලා යනවා. ආයේ පහළ වෙනවා චේතනාවේ ඉඳන් හුස්ම දැන් ඉතින් ගන්න කියලා. ඉතින් ගන්නවා. ආයේ එළන්න කියලා. ඉතින් එළනවා. හුස්ම පොඩක්වත් ගන්න බැහැ. බැරි වෙලාවත් චේතනාව නිත්‍ය වුණා නම් අපිට හුස්ම ගන්නත් බැහැ. ඇයි? දැන් ගන්න කියපු එක නිත්‍ය වෙලාම තිබෙවතුනා නම් අදිනවා අදිනවා අදිනවා කියලා ඉවර යන්නේ. දැන් දැක්කද මේ ලෝකයේ තියෙන පින්වන්නේ සුන්දරම ධර්මතාවය තමයි අනිත්‍ය බව. ඒ අනිත්‍ය බව නැතුව ඇවිදින්නවත් බැහැ. ඇවිදිරියට පයක් තිබ්බයි පස්සේ ඒකම නම් නිත්‍ය. ඉතින් ඊළඟ පය ගන්න විදිහක් නැහැ. ආත්මයෙන්ද කිසිම දෙයක් නැහැ කියලා. අපි හිතාගෙන ඉන්නවා නිත්‍යයි කියලා. මේ හටගත්තු දේවල් කියපුවම හිතවල තියෙන සුහදකම්, යානුකම්, ගුණවත්කම් ඒ ඔක්කොම හටගත්තු දේවල්. ඒ ඔක්කොගෙම පැවැත්මේ මතක් නැති වෙනවා ඇති වෙනවා. සාරිපුත් මහරහතන් වහන්සේ අහනවා විඥාණය මේ ඇස කන නාසය දිවකය මනසින් පහළ වෙන විශේෂයෙන් දැන ගැනීම නිට්ටිද අනිත්‍යද කියලා. ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා අනිත්‍යයි කියලා. ඊගාට අහනවා ඒ විඥාණය අනිත්‍ය වීම දුකක්ද සැපද කියලා. එතකොට මතක තියෙන්න ඕන උපාදානීය වූ දෙයක් තියෙනවද, බැඳිලා ගිය දෙයක් තියෙනවද, ඒ බැඳීම අනිත්‍ය වෙනවා කියන්නේ. බැඳිච්ච දේ අනිත්‍ය වෙනවා කියන්නේ දුකක්ම තමයි. ඉතින් විඥානයේ යමක් අනිත්‍යයි නම් ඒක දුකයි කියනවා. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම, ඒක මගේ, ඒක මගේ ආත්මය කියලා සලකන්න වටිනවාද කියලා. යමක ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා ස්වාමීනි එහෙම වටින්නේ නැහැ කියලා. දැන් පින්වත්නි මේ කතා කළේ මොකක් ගැනද? පංච උපාදාන ස්කන්ධය ගැන. ඔබ තේරුම් ගන්න ඕන මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මව කුසින් අපි බිහිවෙද්දී මේ හට අරගත්තු එවිලේ ඉඳන් මේ මොහොත දක්වාම මේ කාලා බීලා වගේ වැඩමින් පවතින මරණය කෙලවර වෙලා ආයි හටගන්න එකක් කියලා තේරුම් ගන්න උදේ. තේරුණාද කියන්නේ? තේරුණේ නැහැ. දැන් බොහෝ දෙනෙකුට හිතෙන්නේ පංච උපාදාන ස්කන්ධය කියපුවාම මව කුසින් බිහිවිලා මේ ශරීරයත් එක්ක වැඩිලා මරණයෙන් කෙලවර වුණාම ආයි හටගන්න එකක් කියලා. මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. දැන් අපි හිතමු අපි ලස්සන රූපයක් දැක්ක කියලා. අපිට රූපේ තේරෙන්නේ නෑ කියමුකෝ. වේදනාවක් ඇති වුණා තේරෙනවානේ ලස්සන රූපයක් දැක්කම. මොකද හිතෙන්නේ? ශාවක. මම මේ ලැකදී මට හරි දුක හිතුණා. මල් බොගයකක් හදලා තිබුණා. දැක්ක ගම ශාවක. කවුද හැදුවේ? දැන්ද හැදුවේ? මේ කොයි විලෙද හැදුවේ? කවුද හිටියේ? මේ කාරියට වර්ණනා. දැන් මොකද්ද? මේ හට හකේ. මොකක් දැකගත? ඇහෙන් යම දැකලා. දැන් සතුටක් ඇති වුණානි. සතුටක් ඇති වුණානි. ඒ සතුට වුණාහි වේදනාවක් නේ. ඒ වේදනාව එකක් පංච උපාදාන ස්කන්ධේ වේදනාව තව එකක්ද? මේක දෙකක්ද එකක්ද? ඔබ මොකද හිතන්නේ? දැන් මේ අපි ඇහෙන් රූපයක් දැක්කා. අපිට වේදනාවක් ඇති වුණා. ඒ වේදනාව එකක් පංච උපාදාන ස්කන්ධේ වේදනාව තව එකක්ද? එහෙනම් ඔන්න අපි ඇහෙන් රූපයක් දැක්කා. අපිට ඇති වුණ සංඥාවක්. මල් ගැන සංඥාවක් ඇති වුණා. ඒ සංඥාවට අපි බැඳලා ගියානේ. ඒ සංඥාව එකක් මේ අපි කතා කරන දුක නම් වූ පංච උපාදානස්කන්ධ සංඥාව තව එකක්ද? ඒකම තමයි උපාදානීය වූ සංඥාව. අපිට චේතනා පහළ වුණානේ හදන්නේ නැත්තේ ස්වාමීන් වහන්සේද? හදන්නේ නැද්ද වෙනින් කෙනෙක්ද? ආ කොයි ලේද ඇතුලේ? ෂා හරි ලස්සනයි. හෑ? එතකොට අපිට චේතනා පහළ වෙනවානේ. ඒ පහළ වුණ චේතනාවටත් අපි බැඳිලා දිනලා ඉන්නවා. බැඳිලුම්මනේ හටගන්නේ අපිට. අපි රහතන් වහන්සේලා නෙමෙයිනේ. ඒ චේතනාවේ සංස්කාරය එක පංච උපාදානස්කන්ධ සංස්කාර තව එකක්ද? නෑ. ඒ සංකාර උපාදානස්කන්ධේම තමයි. අපි දැනගත්තනේ අපි ඇහි රූප මල් පොකුරේක දැක්ක ගමන් මල් පොකුර දැක්ක ගමන් අපි රූප සතර මහා ධාතු සතර මහා ධාතුන්කින් හටගත්තු දෙයක් දැක්කා. දැන් මම එතෙන්ට මාමයි පස්සේ රූපේ ගැන පොඩ්ඩක් මතක් කරන්න. දැන් සමහරුන්ට රූපේ වනායි මේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා මේ බත්මාළු කාලා හැදෙන එක තමයි. එතකොට හරි අපේ මේ ඇහැලුකුණෙත් එහෙම කියලා හිතමුකෝ. දැන් අපි මල් පොකුර දැක්ක ගමන් හානේ ශාහරි ලස්සනයි කියලා බැඳිලා ගියේ මල් පොකුරටද මේ බත්මාළු කාලා ගිය ඇහැට? අක් මල් බුකේක දැක්කම මේ මගේ ෂෝක් ඇහ කියලා ඇහත් අල්ලගත්තා. මොකක්ද අල්ලගත්තේ? ඇහත් අල්ලගත්තේ. දැන් සමහර කියනවා ඇහ. දැන් අපි හිතමු ලස්සන කාර් එකක් දැක්ක කියලා. දැන් මොකටද බැඳිලා ගියේ? අපි බැඳිලා ගියේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයකට. නේ? එතකොට එතන අපි බැඳිලා ගිය සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ මොකද්ද? ආංගර මල් පොකුර. ඒ මල් පොකුර තියෙනවා ආකාර ලිංග හැඩතල ඒව. ඒ ආකාරයේ ඉලේ ලිංගේ ඒ නිමිත්තේ හිතේසු ආකාරයේ ඒ විදිහට තමයි ඒක කියන්නේ. ඒකේ හැඩතලයක් තියෙනවා. ඒකේ ආකාරයක් තියෙනවා. ඒකේ නිමිති තියෙනවා. රතු පාට, කොළ පාට, ඇම්බරිලා ගිය හැඩතල ගැන නිමිති තියෙනවා. නැත්නම් අපි රූපය අරගෙන ඒකේ ඇස්සේ දාගත්තේ ඇහැ ඇස්සේ දාගත්තේ නැහැනේ. ඒ ආකාර ලිංග හැඩතල නිමිති ඒ සුවඳ ඒ ඔක්කොම මොනවයින් හටගත්තු දෙයක්ද? සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දේ. ඒකට තමයි අපි බැඳිලා ගියේ. එහෙමනම් ඒ බැඳිලා ගියේ එකක් ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු જાතියකටනේ බැඳිලා ගියේ. ඒ බැඳීම එකක් පංච උපාදානස්කන්ධයේ බැඳිලා ගිය රූපේ තව එකක්ද? නෑ. එහෙනම් අපි රූපය දැනගන්නවා. දැන් බැඳිලා ගියදී දැනගන්නවා. වේදනාවක් ඇති වෙච්ච බවත් දැනගන්නවා. හඳුනාගත්තු බවත් දැනගන්නවා. ඒක දැකපු ගමන් ඇතිවෙච්ච චේතනා ටිකත් දැනගන්නවා. විජානාති විජානාති කෝවෝසෝ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයෙන් කියනවා විඥානය විඥානය කියන්නේ. එතකොට අපි රූපයක් දැනගත්තා, වේදනාවක් දැනගත්තා, සංඥාවක් දැනගත්තා, චේතනාවක් දැනගත්තා. ඒ දැන ගැනීම කියන්නේ එතකොට විජානාති කියන්නේ විඥානය. ඒ දැන ගැනීම එකක්. පංච උපාදාන ස්කන්ධයේ විඥානය තව එකක්ද? ඕ දෙකමයි තයි. එහෙමනම් දැන් මල් පොකුර දැක්ක ගමන් මේ පහම හටගත්ත නේද? ඒ පහ ආවේ මව් කුසේ ඉඳලාද? ඒ පහ ආවේ මව් කුසේ ඉඳලාද? නෑ. මේ මොහොතේ හේතු වින්ද හටගත්ත දෙයක්. දැන් අපි මල් පොකුර දැක්කා. නේ? ඔන්න හටගත්තා. ඊළඟ පැත්ත හැරෙද්දී අපි හිතමු බකට් එකක මල් ටික තියෙනවා කවුරුවත් වතුර දාලා නැහැ ඔක්කොම වේලිලා. දැන් මොකක්ද හටගන්නේ? කවුද මේක කරේ කියලා. දැන් මොකක්ද තියෙන්නේ? දැන් වෙන එකක් දැක්කා. දැන් වෙන එකක් දැක්කනේ. දැනුත් අර පහම හටගන්නවා. දැන් කලින් හටගත්තු පහ තියෙනවද දැන්? නෑ. එහෙනම් මේ හට ගන්නවා මේ නැති වෙනවා. මේ හට ගන්නවා මේ නැති වෙනවා. එහෙමනම් අපිට පංච උපාදානස්කන්ධය හට ගැනීම පිණිස අපිට තැන් කීයක් තියෙනවද? හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ තැන් 6යි. ඒ හය මොනවාද? එක්ක ඇහි හට ගන්නවා. එක්ක කනේ හට ගන්නවා. එක්ක නාසයේ හට ගන්නවා. එක්ක දිවෙන් හට ගන්නවා. එක්ක කයේ හට ගන්නවා. එක්ක මනසේ හට ගන්නවා. යම් මොහොතක තමන්ගේ කය උපාදාන අන්න එතකොට ඒ උපාදාන වෙච්ච රූපේ කය තමයි. කිස් මුදුනින් නම් කේසාන්තේ ඉන්න පාදාන්තේ දක්වන. ඒත් ඒ බලන බලන තැනේ හැටියට තමයි. දැන් අපි හිතුවොත් කෙනෙක් කණ්ණාඩියෙන් කියලා මූණ බැලුවා කියලා. එතකොට අප හට ගන්න උපාදාන ස්කන්ධය මොකද්ද? මූණට තමයි උපාදාන වෙන්නේ. නේ නමුත් අපි වාහනයක් දැක්කම හටගත්තනම් වාහනය තමයි උපාදානය වුනේ. දැන් එහෙ වාහනය දැකලා මෙහෙ ඈත ගන්නෑ නේ මේ මගේ ඈ කියලා. අපි ගිහිල්ලා අත ගන්නෙ මොකද්ද? වාහනය අත ගන්න. අපි කණින් සින්දුවක් අහුවම සද්දේ පින්වත්නේ සතර මහා ධාතුද? ආන්තරි සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. මම එහෙම ඇහුවේ සමහරුන්ට සතර මහා රූපේ කියපුවාම මේ දැන් සතර මහා ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වතු මේ වායුනේ. ඒ සමහරු හිතාගෙන ඉන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් කියපුවාම පඨවි කියන්නේ අංගඩොල් වනාහි පඨවි. ආපෝ කියපුවම සිමෙන්ති යනන වතුර දානවා. හරි. තේජෝ කියපුවම යොක්කෝගෙම යම් කිසි රස්නයක් තියෙනවා. ඕ වායෝ කියපුවම ගඩොල් ඇතුලේ ඔය හැම එකක් අස්සේ මාර චූටි කාලේ බෝතලේට මේ ගඩොල් කැල්ලක් දාලා ජෑම් බෝතලේට වතුර බුරවලා බුබුළු යනවා පෙන්නන්නේ. දැකලා තියෙනවනේ චූටි කාලේ ඒව කරන්නේ. ආයේ වගේ ඇස්සේ වාය වාතේ තියෙනවා. මේ ටික එකම කරලා ගොඩ නැගිලි හදපුවම අන්න සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් කියලා. සමහරුන්ට හිතෙන්නේ එහෙමයි. නම් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. සතර මහා ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් කියන්නේ ඒවයි නිබන් දේවල්. මොකද මගෙන් එක එක්කෙනෙක් ගැහුවා දැන් සද්දේ සතර මහා ධාතු කියපුවම ඈස වෙන්නාද සද්දේ දිනනවද කියලා ඇහුවා. පස් වතුර තියෙනවද කියලා මම කිව්වා සතර මහා ධාතු හටගත් දේවල් කියලා. මම කිව්වේ සද්දේ රූපේටයි කියලා. දැන් මේ සතර මහා මේ ඉඳිල්ල සතර මහා ධාතුන්ගෙන් හටගත්තා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එක සත්‍ය. එතකොට අපි සතර මහා කණින් සත්‍යයක් අහපුවම මිහිරි සත්‍යයකට බැඳිලා කියලා කියමුකෝ. එතකොට අපි ඒ සත්‍ය දල්ලන්නේ කන දල්ලන්නේ. සද්දේ නැ උපාදානීය වෙච්ච රූපේ මොකද්ද කියලා ඔන්න තේරුම් ගන්න. එතකොට රූප උපාදාන ස්කන්ධය මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් ඔය පහ හට ගන්නව නම් හට ගන්න තියෙන්නේ එක්ක ඇහි. එක්ක කනි. එක්ක නාසය. එක්ක දිවි. එක්ක කය. එක්ක මනසේ. ඔය කොම අන්තිමේට ගිහිල්ලා අදගෙන තියෙන්නේ මනස තමයි. එතකොට එහෙමනම් දැන් ඔන්න තේරුම් කරගන්න රූපපාදාන ස්කන්ධේ වනාහි කුමක්ද කියලා. වේදනා උපාදාන ස්කන්ධේ කියන්නේ විලිට හට ගන්න වේදනාව. එතකොට අපි බැඳිලා ගියේදී කොහොමද අනිත්‍යද? පවතින්නේ නැති දෙයක්. ලෝකේ තියෙන ධර්මතාවය අපි මන්නේ අනිත්‍ය. දැන් අපි හිතමු ඕගොල්ලෝ අපි කය ගැන බලමු. දැන් ඕගොල්ලෝ ඇවිල්ලා සැකට කුෂන් එකක් දාලා ඉඳගත්තා නේ. නේ? කයත් සතර මහා ධාතු. මේ පහසත් සතර මහා ධාතු. ඒකින්ද හට ගන්නවා. දැන් හොඳට මේ හිටගෙන ඉන්නවට වැඩිය මොකටද හිටගෙන ඉන්නේ කියලා දැන් ඉඳගත්තනේ. දැන් එතකොට වේදනාවක් ඇති වුණා, සංඥාවක් ඇති වුණා, සංස්කාරයක් ඇති වුණා, හොඳයි කුසෙන් එක කියලා විඥානින් මේ ටික ඔක්කොම දැනගත්තා. දැන් ටික වෙලාවක් ඇද්දි මොකද වෙන්නේ? අර පහසට සීතලට සුමුදුවට තිබ්බ පහසට මොකද වෙලා යන්නේ? දැන් ඒ හිඳ තමයි හැටකට ඇඹරි ඇඹරි ඔය ඉන්නේ කුෂන් එකේ. ඒ පහස අනිත් වෙලා යනවා. ඒ පහස මොකද වෙන්නේ? අනිත් වෙලා යනවා. එතකොට ඒ රූපේ තමයි ඒ හට අරගෙන අනිත් වෙලා යන්නේ. ඒ රූපේ තියෙන මෘදු බව ඒක අනිත් වෙලා යනවා. ඒ රූපේ තියෙන තේජෝ ධාතුව තිබ්බ ප්‍රමාණය අනිත් වෙනවා. තේජෝ ධාතුව ඇටි වෙලා යනවා. ආන් දැක්කද? අනිත් වෙලා යනවා. එතකොට කයින් දැනෙන කයින් ඉමෙලට හටගත් උපාදානස්කන්ධේ අනිත් වෙලා යනවා. දැන් ඒකට ඇලිලා ඉන්න කෙනාට මොකද වෙන්නේ? ඒකට ඇලිලා ඉන්න කෙනාට දුකයි. ආන් එහෙමනම් යමන් නිත්‍යද අනිත්‍යද? රූපයක් වේවා පින්වන්නේ ඔය ඇස කන නාසය දිව කය මනසේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇරෙන්නේ වෙන හට ගන්න කිසිම දෙයක් නැහැ. වෙන කිසි දෙයක් හට ගන්න බෑ. උපාදාන වෙලා උපාදාන නොවි උපාදානයක් නොවී තියෙන්නේ රහතන් වහන්සේ නමකට පමණයි. හට ගන්නවා නම් හටගන්නේ ඔය පහම තමයි. ලෝකෙන් තොර ලෝකයක් නැහැ. ආන් ඒකයි කිව්වේ සංකිට්ඨේන පංචඋපාදාන කන්දා දුක්ඛ කියලා. එතකොට මේ ඇසින් මොන කැත රූපෙ බැලුවත් හටගන්නේ පංචඋපාදාන ස්කන්ධය. මේ ඇහෙන් මොනතරම් ලස්සන රූපයක් බැලුවත් හටගන්නේ පංචඋපාදාන ස්කන්ධය. මේ ඇහෙන් ලස්සනක් නැති, කැතත් නැති මොනතරම් දේවල් බැලුවත් ඒත් හටගන්නේ පංචඋපාදාන ස්කන්ධය. කනෙනුත් එහෙමයි, නාසෙනුත් එහෙමයි, දිවෙනුත් එහෙමයි, කයෙනුත් එහෙමයි, හිතෙනුත් එහෙමයි. එතකොට සම්මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා යමක කියන ස්වාමීන් වහන්සේකින්, තංකින් මඤ්ඤසි ආවසෝ රූපස්මින් තථාගතෝති සමනුපස්සති. දැන් ඔය කලින් කීවා රූපය අනිත්‍යයි කිව්වා. අනිත්‍ය රූපේ දුකයි කිව්වා. දුක්ඛ රූපේ මමේ මාගේ අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයේ වෙනස් වෙලා යන රූපේ මමේ මාගේ ආත්මය කියලා සලකන්න හොඳ නැහැ කිව්වා. වේදනාව නැහි අනිත්‍ය දෙයක් කිව්වා. දැන් වෙනන්නේ මේක අනිත්‍ය වෙන්න ගොඩක් වෙලා යන්න ඕනේ නැහැ. මං කිව්වේ මේ පැත්තේ මල් ටික දැක්කා, අනිත් පැත්තේ පරවෙච්ච ටික දැක්ක ගමන් මොකද උනේ? වෙනස් වුණා. වෙනස් වුණා. ඒතන මහ වෙලාවක් යන්න ඕනේ නැහැ මේකට. දැන් ඔබට තේරෙන්න ඕන මේක අහද්දි එහෙමනම් මේ මම කියලා හිතන් ඉන්නේ බහවල් එකක්ද කියලා. හේතු හින්ද හටගන්න දෙයක් තියෙනවා, හේතු නැති වෙද්දී නැති වෙනවා. තුන මම කියලා මේ හිතාගෙන ඉන්නේ කවර කාරණාවක්ද? කියනක තමන්ටම වැටෙන තමන්ටම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැගෙන්න ඕන. ආහන් එතකොට තමන්ට තමයි. එතකොට තමන්ට නැගී හිටින්න පුළුවන්. එතකොට ඔන්න දෙයක් අල්ලගත්තා. දැන් කල්පනා කරනවා දැන් තමන්ට ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් අපි කියනවා කියනවා කියනවා යන්නේ ඇතුළට. දැන් මේක මේ පැත්ත බලලා මේ පැත්ත වෙද්දි වෙනස් වෙනවා නම් අනිත්‍ය වෙනවා නම් තමන් කියලා හිතන්නේ මොකද්ද? ඇහැ පාවිච්චි කරත් පහක් නම් හටගන්නේ. කන පාවිච්චි කරත් පහක් නම් හටගන්නේ. නාසය පාවිච්චි කරත් පහක් නම් හටගන්නේ. දිව කය මනස පාවිච්චි කරත් මේ පහම නම් හටගන්නේ. උපාදාන ස්කන්ධ පහම නම්. ඒක මෙහොතින් මොහොත අරමුණෙන් අරමුණ මානසිකාරයෙන් මානසිකාරය වෙනස් වෙනවා නම් මම කියන්නේ මොකක්ද කියන තමන්ටම හිතෙන්න ඕන. ඊගාවට සාරිපුත් මහ රහතන් වහන්සේ මේ යමක භික්ෂුවකින් අහනවා, තංකින් මාඤ්ඤසියාවසෝ ස්වාමීන් වහන්සේ ආයෂ්මතුන් වහන්සේ මේ ගැන මොකද හිතෙන්නේ? රූපස්මින් තථාගතෝ තිසමුපස්සති. මෙතන තථාගත කියලා කියන්නේ පින්වත්නි දැන් මේ සාකච්ඡාව පටන් ගත්තේ මොකෙන්ද? කීනාසව භික්ෂුව ගැන තමයි මෙයා කියන්නේ. එතකොට මේ තථාගත කියලා මෙතන කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන නෙමෙයි මේ අහන්නේ. මේ අහන්නේ රහතන් වහන්සේ ගැන. දැන් සමහර පරිවර්තනවල තියෙන තථාගත කියන එකට සත්වයා කියලා. ඒ පරිවර්තනේ වැරදි. තථාගත කියන්නේ රහතන් වහන්සේ. යමක ඔබ මේ ගැන මොකද හිතන්නේ කියලා. ඔබ දකින්නේ රූපස්මින් තථාගතෝ සමනුපස්සති. ඔබ දකින්නේ රූපේ තුල තථාගතයන් වහන්සේ ඉන්නවා කියලාද කියලා. එතකොට මෙයා උත්තර දෙනවා නෝ හේතං රූපේ තුල තථාගතයන් වහන්සේ නැහැ කියනවා, දකින්නේ නැහැ කියනවා. ඊගාවට අහනවා, අඤ්ඤත්‍ර රූපා තථාගතෝති සමනුපස්සති. ඔබ දකින්නේ රූපයෙන් බැහැර වූ දෙයක්ද කියලා අහනවා. රූපයෙන් බැහැර වූ දෙයක් තුල රහතන් වහන්සේ ඉන්නවා කියලාද කියලා. නොහිතන් ආවසු. අනේ මං එහෙම දකින්නේ නැහැ කියලා. ඊගාවට අහනවා, නුඹ දකින්නේ වේදනාව තුල තථාගතයන් වහන්සේ ඉන්නවා කියලාද කියලා. ඒත් නැහැ කියලා. ඇයි දැන් මෙයාට උත්තර දෙන්න බැරි? ඕ කියන්න බැරි ඇයි? මෙයා පිළිගත්තා රූපය අනිත්‍ය වෙනවා කියලා. මේ පැත්ත බලන්න, මේ පැත්ත බලද්දි මේක අනිත්‍ය වුණා, තව එකකට ආයෙ මේ පැත්ත බලද්දි තව එකක් හට ගන්න. එතකොට මේ හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. මේකේ හට ගන්න නැති වෙන රූපයක් තුල කොහෙද පුද්ගලෙක් ඉන්නවා කියලා කියන්නේ? දැන් ඔබට මේ කාර්යනේ ඔබේ ප්‍රශ්නයක් වෙන්න ඕනද? දැන් ඒක ඔබට මේ ප්‍රශ්නේ ඔබට මේ තැනට හිත සපස් වෙන්න තමයි රූපේ මොකද්ද කියලා දැන් කලින් කියලා දුන්නා. වේදනාව නැහි මේ අරමුණක් අරමුණක් පාසා හටගන්න වේදනාවේ කියලා දැන් කලින් කියන දුන්නා. එතකොට දැන් වේදනාව අපි හිතනවානේ වේදනාව මම කියලා. මගේ වේදනාව කියලා නේ. මේ හටගන්නවා මේ නැති වෙනවා නම් එතකොට මම කෝ? තේරුණාද කියන්නේ? මේ පැත්ත බලද්දී මල් පොකුරු දැක්කම සැප වේදනාව හටගත්තා. මේ පැත්ත බලද්දී මල් ටික පරවෙලා තියෙනවා දැක්කම දුක් වේදනාව හටගත්තා. වේදනාව මම නම් වේදනාව මම නම් දැන් මම කෝ? මේ පැත්තේ තිබ්බේ සැප එක මේ පැත්තේ නැත් මේ පැත්තේ දුක් එක. එහෙමනම් මේක හේතු හිඳ හට ගන්නවා මිසක් දිගට පවතින එක නෙමෙයි. රූපයත් ඒ වගේ. සංඥාවත් ඒ වගේ. සංස්කාරත් ඒ වගේ. විඥානයත් ඒ වගේ. පින්වන්නේ හොඳට මතක තියාගන්න තවත් බොහෝ දෙනෙකුට තියෙන මිත්‍යා දෘෂ්ටියක් තමයි රූපය වනාහි රූප උපාදානස්කන්ධය බොහෝ කාලයක් පවතිනවාය. වේදනා සංඥා සංකාර විඥාන නිතර නිතර වෙනස් වෙනවාය කියලා. එහෙම එකක් වෙන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරවලින් තොරව විඥානයේ යෑමක් ගේමක් උපදිනවා චුත වෙනවා හට ගන්නවා වැඩෙනවා කියලා කතන්දරයක් කතා කරන්න බෑ කියලා. එතකොට එහෙමනම් මේ පහම හට ගන්නවා නම් හටගන්නේ පහම තමයි. අනිත්‍ය වෙනවා නම් අනිත්‍ය වෙන්නේ පහම එකට තමයි. හට ගැනීමත් එකට නැතිවීමත් එකට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පින්වත්නි. මේක නැති වෙන වේගෙන්ම ආය හට ගන්නවා. ඊගාට සාරිපුත් මහ රහතන් වහන්සේ අහනවා නුඹ සංඥාව තුල රහතන් වහන්සේ ඉන්නවා කියලාද හිතන්නේ කියලා. නැහැ කියලා. සංඥාවෙන් බැහැර රහතන් වහන්සේ ඉන්නවා කියලා හිතනවාද කියලා. ඒ නැහැ. ඊගාට සංස්කාර තුල චේතනාව තුල රහතන් වහන්සේ ඉන්නවද කියලා. චේතනාවේ බැහැර රහතන් වහන්සේ ඉන්නවද කියලා. ඒ දෙකටත් මෙයා නැහැ කියලා. ඊගවට අහනවා අඤ්ඤත්‍ර විඤ්ඤාණ තථාගතෝති සම්මුපස්සති. මෙයා අහනවා විඤ්ඤාණස්මින්ති තථාගතෝ සම්මුපස්සති. නුඹ හිතන්නේ විඥානයේ තුල තථාගතයන් වහන්සේ ඉන්නවා කියලාද කියලා. එතකොට විඥානයේ කියන එකත් මේ අරමුණක් අරමුණක් පාසා හටගන්න නැති වෙන එක. හටගන්න නැති වෙන එක. හැබැයි පින්වත්නි නිරෝධ වෙන්නේ අනිත්‍ය වෙනවා විතරයි. නිරෝධය කියන්නේ මේ වැඩපිළිවෙලේ නැවැත්මට. නිරෝධයක් ඇති වුණොත් රහතන් සමුදයයි වයයි විතරයි. නිරෝධය නේ. අපිට මොකද්ද නැත්තේ? නිරෝධය නේ. මේ කැරකෙන රෝධේ නවතින්නේ නැහැ. හැබැයි අනිත්‍ය වෙනවා. අනිත්‍ය වුණාට හට ගන්නවා. එතකොට මෙයා විඥාණය ගැනත් කියනවා විඥාණය තුල රහතන් වහන්සේ ඉන්නවා කියලා මම දකින්නේ නැහැ කියනවා. ඊගවට කියනවා විඥානයේ බහැර රහතන් වහන්සේ ඉන්නවා කියලා මම දකින්නේ නැහැ. ඊගාවට දේශනා කරනවා ඔබ හිතාගෙන ඉන්නේ තන්කින් මඤ්ඤසී ආවසෝ යමක අයන්සෝ අරූපී අවේදනෝ අසඤ්ඤී අසංකාරෝ අවිඥානෝ තථාගතෝති සම්මුපස්සති. මොකද ඔබ හිතා යමක මේ ගැන මොකද හිතන්නේ කියලා. අරූපී වූ අවේදනීය වූ අසඤ්ඤී වූ අසංකාර වූ අවිඥාන වූ යම් තත්ත්වයක් ඇද්ද ඒකද ඔබ රහතන් වහන්සේ කියලා හිතන්නේ කියලා. ඒකටත් උත්තර දෙනවා නෝ හේතන් ආහසු අනේ ස්වාමීනි මම එහෙම හිතන්නේ නැහැ කියලා. අරූපී කියලා රූපයෙන් බැහැරයි කියලා කියන්නේ නැහැ කියලා. අවේදනීය වේදනාවක් නැහැ කියන්නේ නැහැ කියලා. අසඤ්ඤී සංඥාවෙන් තොර කෙනෙක් කියලා කියන්නේ නැහැ කියලා. අසංකාර සංස්කාරයෙන් තොර කෙනෙක් කියලා කියන්නේ නැහැ කියනවා. අවිඤ්ඤාණ තත්ත්වයක්ද තනහතන් වහන්සේ කියලා කියන්නේ කියලා. අනේ ස්වාමීනි මම එහෙම කියන්නේ නැහැ කියනවා. ඊගාවට අහනවා මේ එහෙමනම් යමක රූපේද දකින්නේ රහතන් වහන්සේ කියලා. දැන් රූප අවි අරූපී වූ දෙයක් නෙමෙයි කිව්වා. අවේදනීය වූ දෙයක්ත් නෙමෙයි කිව්වා. අසඤ්ඤී වූ සංඥාවක් නැති තත්ත්වයකුත් නෙමෙයි කිව්වා. අසංකාර වූ තත්ත්වයකුත් නෙමෙයි කිව්වා. අවිඥාන වූ තත්ත්වයකුත් නෙමෙයි කිව්වා. ඊගොල්ලෝ දන්නවා එහෙම නම් ඔබ රූපේද තථාගතයන් වහන්සේ කියලා හිතන්නේ. ඔබ වේදනාවද තථාගතයන් වහන්සේ කියලා හිතන්නේ. ඔබ සංඥාවද තථාගතයන් වහන්සේ කියලා හිතන්නේ. ඔබ සංස්කාරද තථාගතයන් වහන්සේ කියලා හිතන්නේ. ඔබ විඥාණයද තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ. අනේ ස්වාමීනි නෝ හේතන් ආවසු. අනේ ස්වාමීනි මම එහෙම දකින්නේ නැහැ කිව්වා. ඇයි දැන් මෙයාට සිහිය උපද්දලා දීලා තියෙන්නේ? හේතු හින්ද යමක් හට ගන්නවා හේතු හින්ද නැගෙනවා. දැන් ඔබට සිහි උපද්දලා දීලා තියෙන්නේ හේතු හින්ද හට ගන්නවා හේතු නැති වෙන්නේ නැති වෙනවා. පින්වන්දි මේ වචනයක් කතා කරනවානේ මේ සොරයක් පිට වෙනවානේ ඒ සොරේ ඔබේ කනට ඇහෙනවනේ මේ සොරයක් සොරයක් පාසා පාමට ගන්නවා පාම නැති වෙනවා. එහෙම නැති නෝනොත් ඇහුනොත් ඇහුනාම තමයි. ඒ සොරේම දෝංකාර දෙදී තියේවි ආය වෙන දෙයක් ඇහෙන්න ඉඩක් නැහැ. අර ඇහිච්ච එක අනිත් වෙන ඉඳ තමයි ඊළඟ සොරේ. එතකොට මේ ලෝකෙම පවතින්නේ අනිත්‍යයෙන්ද? අපේ මෝඩකමට මේක හේතු හින්දායි හටගන්නේ හේතු නැති වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. අපි කල්ප ගණනාවක් තිස්සේ මේක අල්ලගෙන ඉන්නවා මම කියලා මේ. කිසිසේත්ම හිතෙන්නේ නැහැ මේක හේතු හින්ද හට ගන්නවා හේතු නැති වෙන්නේ නැහැ කියලා. මේක හේතු හින්ද හට ගන්නවා හේතු නැති වෙන්නේ නැහැ. ඊගාවට සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා එත්තතේ ආවසෝ යමක දිඨේව ධම්මේ සච්චතු තේතතු තථාගතේ අනුපලබ්භියමාන එත්තතේ ආවසෝ යමක ඔය ආකාරයෙන් මෙතන දීම එත්තතේ ආවසෝ එත්ත කියන්නේ මෙතන තේ කියන්නේ මේ ජීවිතේ දීම දිඨේව ධම්මේ මෙලෝ දීම සත්‍යතු තේතතු තථාගතු අනුපලබ්භේමාන මේ ජීවිතේදීම සත්‍යතු තේතතු සත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන්ම තථාගතයන් වහන්සේව ලබා ගන්නට බැරිව සිටියදී අරමිතියේ කතාවක් කියන්න වටිනවද කියලා රහතන් වහන්සේ කියලා කියන්නේ දැන් එයක් කියනවා අපිට හට ගන්නව නම් හට ගන්න තියෙන්නේ පහම තමයි. මේ පහ ඇති වෙනවා නැති වෙනවා. එතකොට කලින් ඇහුව රූපේද තථාගතයන් වහන්සේ කියන්නේ නෑ කිව්වා. රූපේ තුල ඉන්නවා කියලාද කියන්නේ කියලා ඇහුවා. නෑ කිව්වා. රූපේ බැහැර දින්නේ කියලා ඇහුවා. නෑ කිව්වා. එතකොට මේ හැම ආකාරයකටම නැහැ කිව්වා. එතකොට මෙලෝදීම සත්‍ය වශයෙන්ම තථාගතෝ අනුපදබ්බියමාන රහතන් වහන්සේ නමක් කියලා ලබන්න දෙයක් නැතුව තියෙදී අර විදිහේ කතාවක් කියන්න ඔබට සුදුසුද කියලා ඇහුවා. කොයි විදිහේ කතාවක්ද? තථාගතයන් වහන්සේ දේශපු ධර්මයේ මම මේ විදිහට දන්නවා. කීනාසව රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැත්තට නැති වෙනවා, නැත් මේ විනාශ වෙනවා, නැති වෙලා යනවා කියලා කියන්න වටිනවාද කියලා. එතකොට මේ යමක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, මේ අහුතේ මේ ආසෝ සාරිපුත්ත පුබ්බේ අවිද්දසුනු පාපකන් දිප්ති ගතන් ඉදං චං පනමේ ආවසෝ සාරිපුත්ත ධම්මං දේශනං සුත්වා තංචේව පාපකං දිට්ඨිගතං පහින. අනේ ස්වාමීන් වහන්සේ මට කලින් නම් එහෙම අදහසක් තිබුණා තමා කීවා. මට නමුත් මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ කියාගෙන ආපු ධර්මපරියාය අහලා ඉවරලා ඒ දිට්ඨිගතං පහින ඒ දෘෂ්ටිය නැති වෙලා ධම්මෝච අபிසම්මේති මට ධර්මයක් වැටුණා කිව්වා. ඒ කියන්නේ මොකද්ද උනේ? එයාත් කීනාසව වික්ෂුවක් වුණා. එයාගේ ආශ්‍රව ඔක්කොම ෂේ වුණා. තේරුණා හේතුින්ද හටගන්න දේක් මෙතන තියෙන්නේ හේතු නැති වෙද්දී නැති වෙනවා කියලා. පින්වත්නි දවසක් මේ වජිරා සූත්‍රයේ තියෙනවා මාර්ය ඇවිල්ලා අහනවා කේනායම් පකතෝ සත්තු කුවන් සත්තස්ස කාලකු කුවන් සත්තෝ සම්පන්නෝ කුවන් සත්තෝ නිරුච්චති. මේ සත්‍යාව මේ කේනායම් පකතෝ සත්තු කුවන් සත්තස්ස කාලකු මේ සත්‍යාව හැදුවේ මොකෙන්ද? හදපු කෙනා කොහෙද ඉන්නේ? කුවන් සත්තෝ සමුප්පන්නෝ මොකින්ද හැදුවේ? හදපු කෙනා කවුද? හදපු කෙනා කොහෙද ඉන්නේ? මොකින්ද හැදුවේ? කුවන් සත්තෝ නිරුච්චති මේ සත්‍යයගේ නැවැත්ම කොහෙද කියලා. අහපු ගමන් වජිරා භික්ෂුණිය මාර්යට උත්තර දෙනවා කින්නු සත්තෝ තිපච්චේසි. ඒ මාර්ය මොකද මේ සත්‍යය කියලාද කියන්නේ කියලා. මාර දිට්ටි ගතනුත් මාරය ඒක නුඹේ මාරය දෘෂ්ටියක් කියනවා. සුද්ධ සංකාර වුංජෝයන් නයිද සත්තුප ලබ්බති. මෙතන තියෙන්නේ සුද්ධ සංකාර පුංජෝයන්. හේත් සංකාර කියන්නේ පින්වත් හේතුින්ද හටගත්ත දේවල්. සංකාර කියන වචනෙට ගොඩාක් අර්ථ තියෙනවා. දැන් පංච උපාදානස්කන්ධයේ සංකාර කියන්නේ චේතනාවට. මේ ගාථාවේ සංකාර කියන්නේ හේතුින්ද හටගත්තු දේවල්. මේ හේතුින්ද හටගත්තු පුංජරයක් මෙතන තියෙන්නේ ගොඩක් තියෙන්නේ. නයිද සත්තුූප ලබ්බති. මෙතන සත්‍යය දකින්නේ නැහැ කියනවා. ඊගාමට දේශනා කරනවා යතාහි අංග සාරං සාරම් හෝති සද්දෝ රතෝ ඉති. යම්මාකාරයකින් යතාහි අංග සාරං යම් විදිහකින් මේ අංග ගොඩාක් එකතු වුණායි පස්සේ හෝති සද්දෝ රතෝ ඉති. මේ රතේ කියන සද්දේ ඇති කරගන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ මොකද්ද? මේ ගොඩක් එකතු වුණායින් පස්සේ අපිට නමක් දෙන්න පුළුවන් කියනවා. මොකක් කියලාද? කතය කියලා. ඒවං කන්දේසු සත්තේසු හෝති සත්තෝති සම්මුති. අන්න ඒ විදිහට කෑලි ගොඩක් එකතු කරගත්තයි පස්සේ මේ වාහනය කියලා රථය කියලා කියන්න පුළුවන් වගේ. ඒවං කන්දේසු සත්තේසු ස්කන්ධ ගොඩ එකතු වෙච්ච තැනට හෝති සත්තෝති සම්මුති. අන්න සම්මුතිය පනවනවා කියන සත්‍යය කියලා. හැබැයි ඒක පරමාර්ථයක් නෙමෙයි. මොකද්ද? සම්මුතියක්. ඊගාට දේශනා කරනවා දුක්ඛ මේවහි සම්මුති. දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුච්චති. හට ගන්නවා නම් දුක්ඛ මේවහි සම්භෝති. හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ දුකම තමයි කියනවා. මෙතන දුක කියන්නේ පින්වත්නි පංච උපාදානස්කන්ධෙට. පවතිනවා නම් පවතින්න තියෙන්නේ දුකම තමයි. නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භූති. දුකෙන් තොර දෙයක් හට ගන්න විදියක් නැහැ කියනවා. නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුච්චති. දුකෙන් තොර දෙයක් නැති වෙන්න විදියකුත් නැහැ කියනවා. දැන් ඔබ හිතාගෙන ඉන්නේ දැන් මේක මේ වගේනේ. මේ මම මේ මගේ ආත්මය දැන් එහෙම කියපුවම තේරෙන්නේ නැහැ ඔබ එහෙම හිතන් ඉන්නවා කියලා. සාමාන්‍යයෙන් හිතන්නේ කොහොමද මේ ඔළුවයි අතපයයි හතර තියෙන කෙනා මම කියලානේ නේද? එහෙම නේ හිතෙන්නේ. ඊගාවට හිතෙනවා මම හැදිලා තියෙන්නේ මේ ඔළුවයි අතපයයි හතරයි වලින් කියලා. මේ අංග වලින් කියලා. එහෙම නැත්තම් හිතෙනවා මේ ඔළුවයි අතපය හතරයි මේ කෑලි ටික ඇතුලේ තමයි මම ඉන්නේ කියලා හිතෙනවා. එහෙම නැත්තම් හිතෙනවා මම කියලා දෙයක් තියෙනවා. ඒක ඇතුලේ තමයි මේ ඔළුව අතපය හතර ඒ ටික තියෙන්නේ කියලා. ඊගාමට මේ ඕක තමයි අපිට හිතෙන්නේ ඇටි. අපිට තේරෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ අපි මේ ඉන්නවා කියලා. අපිට තේරෙන්නේ නැහැ. අපි මේ හේතුඵල ධර්මක පැවැත්මක් කියලා. දැන් දැන් ඔබට හිතෙන්නේ මේ අසකන නාසය දිවකයි මනස තියෙනවා කියලා නේද? තියෙනවනේ නේ. ආ දැන් බලන්න දිව තියෙනවද කියලා ඔබේ. දිව තියෙනවද? දැන් තියෙනවද කියලා හොයල බලුවේ කොහොමද? පොඩ්ඩක් උඩ තල්ලට තද කරානේ. එහෙම නේ හෙව්වේ. පොඩ්ඩක් බලුවා හැබැයි උටම තියෙනවද කියලා නේ. මේ hina wenne neme kiyanne me kaaranawa therum ganne hondata hagen inda dan oba diva thiyenoda kiyala baluwe kohomada poddak kolola baluwa thiyenoda kiyala ne etakota obata danune rasayatta pahasatta divata pahasata danenne rasayeda danenne rasai pahasai dekama danenna හරි ෂෝ නෑ. එහෙම කිව්වොත් ලොකු වැරැද්දක්. මහා වේදන සූත්‍රයේ වෙන්න ඕන කොට්ටිත ස්වාමීන් වහන්සේත් එක්ක තියෙන ධර්ම සාකච්ඡාවක් තියෙනවා. මේ ආයතන පටලවා ගන්නේ නැහැ කියනවා. දැන් මේ කියලා දෙන්නේ මේක තේරුම් ගන්න. පටලවා ගන්නේ නැහැ කියනවා. එහෙනම් දිවෙන් රස මිසක් දිවෙන් පහස ලබන්න බෑ. එහෙනම් දැන් හම් තියෙන්නේ මොකද්ද දැන්? ඔය හොලවල බැලුවේ මොකද්ද? කය තමයි. දැන් මොකද අපි හිතන්නේ ඉන්නේ දිව තියනවා කියලා. දැන් දිව කොහොමද හොයන්නේ අපි? දිව හොයන්නේ නම් දිවට සීනි ටිකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් ඇඹුල් ටිකක් දැම්මම අන්න දිව ප්‍රකට වෙලා එනවා. එහෙම නැත්නම් තීත්‍ත රහක් දැම්මොත් අන්න දිව තියෙනවා. එතකොට දිව දැන් අල්ලලා හොයන්න පුළුවන්ද? බැ. දිව වනායි හේතු නිසා හටගන්න එකක්. හේතු නැති වුණාම දිව නැති වෙනවා. එතකොට දිවේ தත්ත්වය කොමනම්? ඉතුරුයි වගේ කොහොමදද? මොකද හිතෙන්නේ කනගෙන? දැන් කන අල්ලලා බලන්න ලැජ්ජයි නේ. දැන් අපි කන හොයන්න නම් මොකද කරන්නේ? දැන් අල්ලල බැලුවා කියමුකෝ. හරි අල්ලල බැලුවම කියමුකෝ. කන තියෙනවද? නෑ. ඒත් ලැබෙන්නේ පාසක්. අපිට කන හම්බෙන්න සද්ද දෙන්න ඕන. චූටි ළමයි ඉපදුනාම අම්මලා බලනවා කන ඇහෙනවද කියලා. කොහොමද බලන්නේ? මේ එහායක කනකට පොඩ්ඩක් සද්දයක් දාලා බලන්න ඔගිජි ටිකක් කොටලා. එතකොට බලනවා මේ පැත්තට හැරිලා ළමයා බලනවද කියලා. එහෙම නේ බලන්නේ. ආ එතකොට තේරෙනවා මේ පැත්ත නම් ඇහෙනවා කියලා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඔල්ලලා බලනවා. මේ පැත්ත හැරිලා බලනවා නම් ආ ඒ කනත් ඇහෙන්නේ නැත්නම් කොහොමද අපි කන හොයනවද තියනවද කියලා බලන්නේ. දැන් ඔබට තේරෙන්න ඕන අපි කන තියෙනවා කියලා හිතාගෙන හිටියට කන හේතු හින්දා හටගන්න එක. දැන් තේරෙනවද කියන එක? අපි දිව තියෙනවා කියලා හිතාගෙන හිටියට දිව හේතු හින්දා හටගන්න එක අල්ලල බලුවත් තිබ බෑ නේද? ඇහැ අපි තියෙනවා කියලා හිතන් හිටියට ඇහැව නැහි හේතුවින්ද හටගන්න එක. කයත් එහෙමයි. දැන් ඔබට හිස් මුදුන තියෙනවාද කියලා තේරෙනවද? ඉස්මුදුන දිනනවද කියලා තේරෙන්නේ නැහැනේ. දැන් අපි තුන් මැස්සෙක් ඇවිල්ලා ඔළුව වැස්සක් වැහුවා කියලා. දැන් මොකද වෙන්නේ? අන්න දැන් ඉස්මුදුන තියෙනවා කියලා තේරෙනවා. දැන් ඔබට කකුල් ටික නම් තියෙනවා කියලා හොඳට තේරෙනවා ඇති. ඇයි? ඒක තරහ නිතරම පහස දැන් දැනෙනවා. ආන් එතකොට මම මේ හිතන්න ඕන ක්‍රමේ හදලා දෙන්න කියන්නේ මේ හේතු හටගත්තම හටගන්නවා. හැබැයි ඒක හේතුව නැති වෙච්ච ගමන් හේතු නිසා හටගත්තු දෙයක් තිබුණා නම් හේතුව නැති වුණාම හටගත්තු දෙයට මොකද වෙන්නේ? නැති වෙනවා. ඒක හරියට ඉර පායපුවම ගහක හේව නැල්ල වැටෙනවා. ඉර නැති වෙච්ච ගමන් හේව නැල්ලට මොකද වෙන්නේ? නැති. ආන් මේ වගේ එකක්. අපේ ජීවිතේ මේ වගේ එකක්. එතකොට මේ ජීවිතේ ගැන මේකද රහතන් වහන්සේ කියන්නේ? මේකද වේදනාවද සංඥාවද සංස්කාරද විඥානෙද ඒකක්වත් නෙමෙයි. ඒවෙන් තොර දෙයක්ද ඒකක් නෙමෙයි. ඒව තුල තියෙන දෙයක්ද ඒකක් නෙමෙයි. එතකොටම අවබෝධ වුණා කියනවා මේ ධර්මතා පරියාය යමක ආමතුරු ධර්මය අවබෝධ කළා කියනවා. ඊගාවට මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා මේ එහෙමනම් යමක ඔබගෙන් ඇහුවොත් එහෙම තථාගතයන් වහන්සේට රහතන් වහන්සේට මරණයෙන් මත්තේ මොකද වෙන්නේ කියලා ඇහුවොත් ඔබ දැන් කොහොමද දැන් අවබෝධ වුණා කියලා කිව්වනේ. දැන් කොහොමද උත්තර දෙන්නේ කියලා. එතකොට මේ යමක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා සාරිපුත්තයන් වහන්සේ මම මෙහෙමයි උත්තර දෙන්නේ කියනවා. යදනි චන්නර කරුණ ඔක්කොම යමක් රූපේ නිට්ටේද අනිත්‍යද අනිත්‍යයි වේදනාව නිට්ටේද අනිත්‍යයි යමක අනිත්‍ය නම් දුකද සැපද දුකයි යමක දුක නම් අනිත්‍ය නම් දුක නම් විපරිණාම වෙනවා නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ලබන්න බෑ. එතකොට උත්තර දෙන්නේ මම ඔය ටිකක් කියන ඉවරේලා යම් දුක්ඛං තන් නිරුච්ඡ නිරුද්ධ තදනන්තන්ති ඒවං පුට්ටෝ ආවසු බ්‍යාකරියති යමක දුක නම් ඒක නිරුද්ධ වුණා ඒක නොපෙනී ගියා. ඔය විදිහට ඇහුවොත් තථාගතයන් වහන්සේ ගැන මම මෙහෙමයි උත්තර දෙන්නේ කියලා කියනවා. යමක දුකද ඒක නිරුද්ධ වෙලා ගියා නිමිලා ගියා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ සාදු සාදු ආවසෝ කියලා මේ කියපු ප්‍රකාශය අනුමෝදන් වුණා. නුඹට උපමාවක් කියලා දෙන්නම් කියනවා. මොකද්ද උපමාව? සෙය්‍යතාපි ආවසෝ යමක ගහපතිවා ගහපති පුත්තෝවා අඩෝ මහත්තනෝ මහබ්බෝකෝ යම් ගෘහපතියෙක් වේවා ගෘහපති පුත්තෙක් වේවා බොහෝම ආඩ්‍යව වාසය කරනවා කියනවා. මහා ධනය තියෙනවා මහා භෝග තියෙනවා කියනවා. මේ කෙනාට ලොකු ආරක්ෂාවක් තියෙනවා කියනවා. සේවකයෝ ගොඩක් ඉන්නවා ආරක්ෂාවට. කෙනෙක් උපදිනවා කියනවා පෞකාර මිනිස්සෙක් මේ කෙනාගේ අයහපත දකින්න කැමති. අහිත දකින්න කැමති. නැතිවීම දකින්න කැමති පෞකාරයෙක් උපදිනවා කියනවා. මෙයා කල්පනා කරනවා කියනවා මේ මිනිස්සයාට ධනයක් ගොඩයි. භවභෝගත් ගොඩයි සේනාවත් ගොඩයි කෙලින් ගහනවා කියලා ගන්නම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මම මෙයාගේ ජීවිතේ හානි කරනවා නම් යාළු වෙන්න ඕන. යාළු වෙලා සතුටු ඇති වෙන විදිහට වැඩ කරන්න ඕන. සතුට ඇති කරන විදිහට වැඩ කරලා විශ්වාසය වෙලා හීන ජීවිතේ මරලා ගන්න ඕන කියලා හිතනවා. පස්සේ කාලෙක මෙයා ඇවිල්ලා ඉවර වෙලා මේ සේවකයෙක් ඇටියෙද බැඳිලා බොහෝ රෑ දවල් උදේ නැගිටලා රෑ දවල් දිවා රාත්‍රී වෙහෙස වෙලා වැඩ කරනවා කියනවා. හිත සතුටු වෙන විදිහට කරනවා කියනවා. හිත පහදින විදිහට කරනවා කියනවා. ටික කාලයක් ඇද්දී මෙයාට ඉන්න හොඳම සේවකයා මෙයා වෙනවා. කාලයක් ඇද්දී මෙයාගේ කාමරයට එන යන කෙනා මේ සේවකයා වෙනවා. විශ්වාසවන්ත විලාව බලලා තියුණු ආයතනයකින් කපල මරලා ගන්නවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා යමක අර මිනිස්සයා ඇවිල්ලා අර ගෘහපතියට මෙහෙම කිව්වනේ කොයි විදිහටද මේ ගෘහපතිය මම නුඹට අත උපස්ථාන කරන්න මම නුඹට උදව් උපකාර කරන්න කරලා දෙන්න තියෙන ඔක්කොම වැඩ ටික කරන්න කියලා කිව්වනේ. ඒ කියද්දිත් ඒ කිව්වේ වදකයා වසිටිය දීම තමයි කියනවා. දැන් මෙයාට තියෙන වදක අදහස. ඒ හිම කිව්වත් දැන් කිව්වේ මොකද්ද? මන්න ඔබට ඇවිල්ලා වද දෙන්නම් කියලාද කිව්වේ? නෑ. මම ඔබට ඇවිල්ලා වද දෙන්නම් කියලා කිව්වේ නෑ. ඇවිල්ලා කිව්වේ මම ඔක්කොම කරන්න. ඈ? නම් එහෙම කිව්වා වුණත් වදකියා වදකියාම තමයි කියනවා. ඊගාට දේශනා කරනවා මේ තමයි මගේ වදකියා කියලා අවබෝධ කරගත්තේ නැහැ කියනවා. යම් දවසක අර පුද්ගලයා හිමිදිරි පාන්දර නැගිටිනවාද මනාකොට හොයලා බලලා වැඩ කරනවාද හැමත පසු නිදා ගන්නවාද කල යුතු දේවල් ඔක්කොම කරනවාද ප්‍රිය මනාප විදියට කතා කරනවාද යමක ඒ ඔක්කොම කළත් ඒක වදකයා වදකයාම තමයි. ඊගාට දේශනා කරනවා මේ තමයි මගේ වදකයා කියලා ඒ මොහොතේත් අවබෝධ කරගත්තේ නැහැ කියනවා. ඉද්දි දන්නේ නැහැ දැන් ඉන්දෙද්දි දන්නේ නැහැ කියනවා. යම් වෙලාවක බලලා හොඳම වෙලාව බලලා ආයුධයක් අරන් දිවි තොර කරලා දානවාද යමක ඒ වෙලාවෙත් වදකයා නම් වදකයාම තමා කියනවා. හැබැයි අර ගෘහපතිය එවිලි දන්නේ නැහැ කියනවා. එහෙම මෙහෙමකෝ ආවසු අසුතවත් පුතක් යනු ආහම් ඔය විදිහමයි කියනවා. අසුතවත් පුතක් යනවා ඒ ලක්ෂණ ටික දන්නවනේ. අරියානං අදස්සාවි අරිය ධම්මස්සකෝ විදු අරිය ධම්මය විනීතු සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මය විනීතු සප්පුරිස ධම්ම සප්පුරිස ධම්මය කෝ විදු සප්පුරිස ධම්මය විනීතු. ඒ විදිහට දේශනා කරලා දේශනා කරනවා. ඔය විදිහමයි කියනවා. අසෘතවත් පුතත්ජනයා රූපේට රැවටෙන්නේ වේදනාවට රැවටෙන්නේ සංඥාවට රැවටෙන්නේ සංස්කාරයට රැවටෙන්නේ විඥාණයට රැවටෙන්නේ. ඔහු දකින්නවා කියනවා එයා ඔහු මේ මම කියලා රූපේ දකින්නවා කියනවා. මම හැදිලා තියෙන්නේ රූප වලින් කියලා දකින්නවා කියනවා. මම රූපය තුල මම ඉන්නවා කියලා දකිනවා කියනවා. මා තුල රූපය තියෙනවා කියලා දකිනවා කියනවා. අර වදකයාට රැවටුණානේ පින්වත්නි. එතකොට වදකයා ඉද්දිමත් රැවටුණා. වදකයා ඉන්දෙද්දිත් රැවටුණා. වදකයා තමන්ව නසලා දාද්දිත් රැවටුණා. ඒ වගේ පංච උපාදානස්කන්ධය හටගත්තිත් රැවටෙනවා. පංච උපාදානස්කන්ධය පවතිද්දිත් රැවටෙනවා. පංච උපාදානස්කන්ධයේ ස්වභාවය තමයි හටගන්නේ මේ අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙද්දිත් රැවටෙනවා. කොහොමද රැවටෙන්නේ? රූපේ මම කියලා රැවටෙනවා. මම හැදිලා තියෙන්නේ රූප වලින් කියලා හැරෙටෙනවා. රූපේ තුල මම ඉන්නවා කියලා හැරෙටෙනවා. මා තුල රූපේ තියෙනවා කියලා හැරෙටෙනවා. දැන් ඕක තේරෙන්නේ තින්ද තමයි මම කිව්වේ අර මේ ඔළුවයි අතපය හතරයි තියෙන කෙනා මම කියලා රැවටෙනවා. මම හැදිලා තියෙන්නේ මේ ඔළුවයි අතපය වලින් කියලා රැවටෙනවා. එහෙම නැත්නම් මේ ඔළුවයි අතපය ටිකයි ඇස්සේ මම ඉන්නවා කියලා හිතනවා. එහෙම නැත්නම් මම කියලා යම් දෙයක් තියෙනවා. ඒක ඇස්සේ මේ ඔළුවයි අතපය අතරයි තියෙනවා කියලා හිතනවා. වේදනාව මම කියලා රැවටෙනවා. වේදනාව කියන්නේ ඇති වෙනවා නැති වෙනවා. හැබැයි ඔය ටිකේ තොර හටගන්න දෙයක් උත් නැහැ. ඔය ටිකෙන් දුර නැති වෙන දෙයක්වත් නැහැ. ඔය ටික හැමතිස්සෙම භවතින්නෙත් නැහැ. ඒත් අපි රැවටෙනවා. මේ මම ඉන්නවා. මම බලනවා. මම කහනවා. මම හිතනවා. මම නිතනවා. කියලා හිතනවා මිසක් හේතු හටගන්නේ ඉති හටගත්තා හේතු නැති වෙද්දි නැති වුණා කියලා හිතෙන්නේ නැහැ. දැන් අපි හිතමු නිකන් රස කෑම ටිකක් ගෙනල්ලා මෙතන තිබ්බොත් සුවඳට මොකද වෙන්නේ? කෙලෙනවනේ කටට. එතකොට මම කෙල දැන් උනන්න ඕන කියලා හිතුවද? දැක්කද හේතු හටගත්තම හටගත්තා. හේතු නැති වෙච්ච ගමන් ඒක නෑ. එහෙම වැඩ පිළිවෙලක් මෙතන තියෙන්නේ. අසුතෝ පෘථග්ජනයා මේකට ඔය ආකාරයෙන් රැවටෙනවා. ඒගාට අසුතව පුතග්ජනය රැවටෙනවා කියනවා. දුක්ඛ රූපය ඒ විදිහට දුකක් කියලා අවබෝධ කරගන්නේ නැහැ කියනවා. දුක්ඛ වේදනාව, දුක්ඛ සංඥා, දුක්ඛ සංස්කාර, දුක්ඛ විඥානෙ දුක්ඛ දෙයක් කියලා අවබෝධ කරගන්නේ නැහැ කියනවා. අනාත්ම වූ පංච උපාදානස්කන්ධයේ අසුත පුතග්ජනයා තමන්ගේ වශයෙන් පවත්තන්න බැහැයි කියලා ඒක අවබෝධ කරගන්නෙත් නැහැ කියනවා. සංකත වූ පංච උපාදානස්කන්ධයේ සංකතයි කියන්නේ මොකද්ද? හේතුඵල ධමින් හටගත්තා කියන එක. සංකත වූ පංච උපාදානස්කන්ධයේ සංකතයක් කියලා අඳුනගන්නේ නැහැ කියනවා. දැන් රූප උපාදානස්කන්ධය හටගන්නේ හේතු නිසා. රූප උපාදානස්කන්ධය හටගන්න හේතු මොකද්ද? හරියටම සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්ත. ඒ හැමදාම මූලන්නේ මේ රූපයේ සතර මහා ධාතුන්ගෙන් හටගත් හේින්ද වහා වෙනස් වී යන්නේ හේින්ද අනිත්‍යයි කියලා. හේතු හින්ද හටගත්තු දෙයක්. වේදනාව ස්පර්ශයෙන් හින්ද හටගත්තු දෙයක්. දැන් රූපේ මොකෙන් හටගත්තයි කියපුවොත් සමහර ස්පර්ශයෙන් හින්ද. හරිද? සංඥාව ස්පර්ශයෙන් හින්දා හටගත්ත දෙය. සංස්කාර ස්පර්ශය නිසා හටගත්ත දෙය. විඥානේ ආමයි නාම රූප නිසා හටගත්ත දෙය. නම් අසෘත පුතග්ජනය රැවටෙනවා මේ මම කියලා. මට දැනෙනවා, මට සුබඳ දැනෙනවා, මට කෙල උඩනවා. එහෙම හැප්ටේ මගේ දන්නේ නැහැ මේක හේතු හින්ද හටගන්න එක කියලා. දැන් අපි හිතමු මේ කෙනෙක් හොඳට නිදි කියලා. අපි මේ කොච්චර කිව්වත් ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. එතකොට ඇහිම වනායි ඒ කන හට ගන්න ඕන එක සුදුසුකමක් ඒ නිින්දදී නෑ. ඕ මානසිකාරේ නෑ. එතකොට හිතාගෙන ඉන්නේ මේ කන මම කියලා. නෑ කනම නායි හේතු තියෙන තැන හට ගන්න දෙයක්. දැන් ඔබට මේක මේ අදහස හිතට යන්න ඕන. නැත්තම් නිදහස් වීමක් නෑ. නැතුව කොහොමද මේ මමයේ මාගේ ආත්මය කියන අදහස දුරු කරගන්නේ? ඒක තමයි පළවෙනි පියවර. එතන ඉඳලා තමයි වඩන්න තියෙන්නේ. එතෙන්ට යනකම් වැඩිල්ලකුත් නැහැ. ඒඳ මේ අදහස හොඳට හිතට ගන්න ඕන. හේතුමින් දාට ගන්න. හේතු නැති වෙද්දී නැති වෙන්නේ. එතෙන්ට යන්න ඕන ඉස්සෙල්ලා. එතකොට තේරෙන්න ඕන කන ගලවල නිදාගත්ත නෙමෙයිනේ. කන අට ගන්නවස්සේ දැන් අපිට හිතෙන්නේ අපි කන තියෙනවා කියලා. නමුත් කන අට ගන්නවස්සේ සුදුසුකම් නැතුව මේ සත්‍ය ඇහෙන්නේ නැහැ. එතකොට කන නැහැ. කන තියෙන තිබුණා කියන්නේ ඇහෙන්න ඕන. අන්න ඒ අදහස ගන්න ඕන හේතු හින්දායි මේක හටගන්නේ. හේතු නැති තැන මේක නැහැ. එතකොට අසෘතව පුතත් වෙන රැවටෙනවා කියනවා සංකත උපාදාන ස්කන්ධයේ මම කියලා. මගේ කියලා. මගේ ආත්මය කියලා. නමුත් ඒක සංකතයක්මයි. හේතුින්ද හටගත්තු දෙයක්මයි. අසෘතව පුතර්ජනය රැවටිනවා කියනවා වදක වූ උප රූපය වදක වූ රූපය කියලා ඒ විදිහට අවබෝධ කරගන්නේ නැහැ. වදක වූ වේදනාව වදක වූ වේදනාවක් කියලා අවබෝධ කරගන්නේ නැහැ කියනවා. වදක වූ සංඥාව වදකේ කියලා හඳුනගන්නේ නැහැ කියනවා. වදක වූ සංස්කාර චේතනාව වදකේ කියලා හඳුනගන්නේ නැහැ කියනවා. හිතෙන්නේ මොකද්ද? මම හිතනවා. දැන් නිකන් කල්පනා කරපලන අර එක තැනක මට දේශනාව මතක නෑ. මේ තාත්තා කෙනෙක් ඉන්නවා මේ දුර ඈත ප්‍රත්‍යන්ත මිගු ඈත ජනපදයක පුතාව යවලා බෝඩ් කරලා. ඔගලන්ට අහලා ඇති ඒ සූත්‍රය. පුතාගේ සැප දුක බලාගෙන ඉන්න කියලා සේවකයෙක් යවන්නවා කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සේවකයා එන්න වරක් වෙද්දි දැන් ගෙයි කී හිතනවා කියනවා. තව ටිකක් වරක් වෙද්දි තැති ගැනීම බිය වැඩි වෙනවා කියනවා. තව ටිකක් මේ වරක් වෙද්දි මට ගෙහ ඇතුලේ ඉන්න බෑ කියනවා. මම විදුලිට බහලා කැරකි ඉන්නවා කියනවා. තව ටිකක් වරක් වෙද්දි මම විදුලිනුත් දෙලියට කරලා පාරට බහිනවා කියනවා. ඇයි මගේ දරුවාට මුකුත් වෙලාද? මගේ දරුවාට මුකුත් වෙලාද? දරුවගේ පණිවිඩය අරගෙන ඉන්න තමයි සේවකයා යන්නේ. භාග්‍යතුන් වහන්සේ අහනවා ඒ වමුණගෙන් මේ ඔය දරුවා යම් දවසක නුඹගේ බිරිඳගේ කුසේ පිළිසිඳ ගත්තද ඊට ඉස්සරත් ඔය විදිහේ தத்துவයක් ඔබට තිබුණාද කියලා. ඊට ඉස්සෙල්ලා මේකක් තිබුණේ නැහැ. එහෙනම් වැදුණයි පස්සේ නේද කියලා නම් මේ ඔක්කොම ටික. මොකක් වුණයි පස්සේද? වැදුණයි පස්සේ. එතකොට එහෙනම් මේ හට ගැනීම තියෙන්නේ එතන. එච්චර දුර ඕනේ නැහැ පිටවන්නේ. අපි හිතමු ඔබ මේ වාහනයක් ගන්න හිතෙදිත් වගේ ලස්සන වාහනයක් දැක්ක ගමන් කොච්චරවත් මතක් කරනව නේද? ඒක දකින්නේ නැති තාක් ඒක මතක් වෙනවද? ඒක මතක් වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අහනවා ළමයාගේ විතරක් නෙමෙයි. එතකොට ඒ ළමයාගේ අම්මා යම් දවසක නුඹේ ගැහණිය දැක්කද? ඒ ගැහණිය ගැන ඇහුවද? එදා ඉඳලා නේද කියලා හම්මයි බැඳීම තියෙන්නේ. ඇසකන වෙන මොකුත්ම එහෙම ඒත් එක්ක බැඳීමක් නැහැ. එහෙනම් මේ ඇසකන නාසය දිවකයි මනසෙන් තමයි ඒක හටගත්තේ. එතන ඉඳලා තමයි මේක තියෙන්නේ. එහෙනම් පටන් ගනිද්දිම දැනගන්න ඕන මේන් වටකියා කියලා. පටන් ගනිද්දිම දැනගන්න ඕන මේන් වටකියා කියලා. කොච්චර එනම් හොඳ සිහියක් නුවණ තියෙන්නේ. මම මේ කෙනෙකුට වටකියා කිව්වා නෙමෙයි. මම කියන්නේ දේශනාවක්. ඒක තමන්ට නුවණ තියෙන්න ඕන මේ කාරණේ තේරුම් ගන්න. මේ අට ගන්නවා කියන එක. ඒකයි කියන්නේ වදක රූපය කියලා අවබෝධ වෙන්නේ නැහැ කියනවා. දැන් අපි හිතමු අපි රූපයකට බැඳුණා කියලා. ඒ රූපේ දින කෙනා මැරුණා කියලා. දැන් අර අටගත්තු බැඳීම කොයිතරම් වද දෙනවද නේ? වද දෙන්නේ නැද්ද? ඒක තමයි කියන්නේ පියේ විපයෝකෝ දුක්ඛෝ. වත් දෙනවා. ඔච්චරවත් මතක් වෙන තරේට. හැබැයි දැක්ක දවසේ බඳුනේ නැත්තම් ආහම වදකියා කියලා අන්න ගත්තා නම් අපි හිතන්නේ මොකද්ද? නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. අපි එහෙම හිතුවට මොකද්ද තියෙන්නේ? අනිත්‍යයි දුකයි අනත්මයි. අපි මේ අසකනනාසේ පරිහරණය කරන්නේම නිත්‍යයි සුඛයි ආත්මයි කියලා. නමුත් මේ ලෝකේ තියෙන්නේ අනිත්‍යයි දුකයි අනත්මයි. වදක රූපේ අඳුනගන්නේ නැහැ කියනවා. වදක වේදනාව අසෘත පුතග්ජනේ අඳුනගන්නේ. වදක සංඥාව අඳුනන්නේ නැහැ කියනවා. වදක සංස්කාර අඳුනන්නේ නැහැ කියනවා. වදක විඥානය අඳුනගන්නේ නැහැ කියනවා. මේ හඳුනන්නේ නැති හින්දා සෝ රූපං උපේති උපාදීයති අදිඨාති අත්තාමේති අත්තාමේති. ඒ නිසාම ඔහු මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ අත්තාති මම කියලා හිතනවා. ඒකටමයි ආයේ බැඳිලා යන්නේ කියනවා. අදිට්ඨාති ඒකම අදිෂ්ඨාන කරගන්නවා කියනවා. දැන් අපි හිතමු අර මල් පොකුරු දැක්කනි ශාපිකෝ දැක්කම මං ඒ කිව්වේ වෙච්ච සිද්ධිය. මං ගත්තේ ළඟ හිටියා. බට එක සැරේ මතක් වුණා. මේ මොකද වුනේ මේ හොදට ආපු කෙනාට කියලා. දැන් ඔන්දර කල්පනා කරලා බලන්න. දැක්ක ගමන් බැඳුණා. සෝ රූපේ උපාදි උපේති උපාදීති අදිඨාති. අපි කරන්නේ ඒක තමයි. දැක්ක ගමන් බැඳුණා. බැඳුණාම හිතුනේ මොකද්ද දැන්? මම තමයි දකින්නේ. ඒක උපාදාන කරගත්තා. ඒ පේන්නේ මල් පොකුරමයි කියලා අදිෂ්ඨානෙ කුත්ති කරගත්තා. එහෙම වුණාම සාරිපුත්ත මහරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම වීම තස්මින්තේ පංච උපාදාන කන්දා උපේතා උපාදීන. ඔය විදිහට පංච උපාදානස්කන්ධයෙන් හටගත්තයි පස්සේ දීඝරත්තං අහිතාය දුක්ඛාය සම්පත්තන්ති. බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා කියනවා. යමක සුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම දකින්නේ නැහැ කියනවා. එයා අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියනමයි. දුක් අන්න දුක්ඛ පංච උපාදානස්කන්ධේ දුකක් කියලාමයි දකින්නේ කියනවා. අනාත්ම වූ පංච උපාදානස්කන්ධය අනාත්මයි කියලාමයි දකින්නේ කියනවා. ඊගාවට දේශනා කරනවා සංකත වූ පංච උපාදානස්කන්ධය හේතු හින්දා අටගන්න දෙයක් හැටියටමයි දකින්නේ කියනවා. වදක වූ පංච උපාදානස්කන්ධය වදකේ කටියටමයි දකින්නේ කියනවා. එහෙම දකින්නේ සාරිපුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔහු මගේ රූපේ කියලා ඒ රූපේ විතරට එන්නේ නැහැ කියලා. සෝ රූපං න උපේති න උපාදීති න අදිට්ඨාති. එයාර රූපේ විතරටම ආපහු කරකිලා යන්නේ නැහැ කියලා. දැන් අර මල් පොකුරු දකිද්දිම අනිත්‍ය දෙයක් හටගත්තා කියන අදහසට ආවන. දුක් දෙයක් හටගත්තා කියන අදහසට ආවන. මගේ වශයෙන් පවත්තන්න බැරි දෙයක් හටගත්තා කියන අදහසට ආවන. සංකත දෙයක් හේතු හින්දායි දැන් මේක මට පෙනුනේ හටගත්තේ කියන අදහසට ආවන. වදකෙක් මාතුල හටගත්තේ කියලා අදහසට ආවන. එතනින් යාශා හැතුයි කොහෙන්ද ගෙනාවේ? එහෙ මුකුත් ඉතුරු වෙයිද? එහෙ මුකුත් ඒ පාසන වෙලාවල් මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. දිත්තේ දිත්තවත් තම්බවයිසදී. ආ දැක්කතර. එතනින් ඉස්සරහට යෑමන්නේ. එහෙමනම් කල් ඕකට තමයි පින්වත්නි කියන්නේ. සාසුන් පිය පියතුමාගේ ගෝචර විසේ ඉන්න කියලා. අර කැටපිරිල්ලගේ කතාව අහලා තියෙනවානේ කොච්චරවත් අහලා ඇතිනේ නේ. ඕකට තමයි කියන්නේ පියතුමාගේ සාර භූමියේ ආරක්ෂක භූමියේ ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා මහණෙනි ශ්‍රාවකයාට තියෙන මාව සරණ ගිය ශ්‍රාවකයාට තියෙන ආරක්ෂක භූමිය මොකක්ද කියලා. සතර සතිපට්ඨානය කියලා. මනාකොට සතර සතිපට්ඨානයේ මේ හිටියනම් ඒ ප්‍රශ්න ටික ඇති වෙවිද හිටි? නෑ එහෙනම් ඉද්දිම දන්නවා මේන් හටගත්තා ඔබද කියලා. එතකොට පින්වන්නේ එහෙම සතර සතිපට්ඨානය තුල ඉන්න කියන්නේ යන්නේ ඒකයි. එතකොට මේ වැඩි තමන්ට වෙන කෙනෙක් කරලා දෙන්නේ නැහැ. එතකොට දැන් තේරෙනවද මේ වැඩි කොච්චර සියුම්ද කියලා? කොච්චර ගැඹීරද කියලා? ගැඹීරු කොච්චර දුද්දසද කියලා? දකින්න දුෂ්කරද කියලා? දුන්නදසු මේ අවබෝධය කොයි තරම් දුරට දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට හිතාගෙන යන්න ඕන කාරණාවක්ද? දුරබෝධ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සසරින් එතර වෙන්න කැමති කුල පුත්‍රයා ඒත් කරනවා කියනවා. එක දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය මේ සීල රකින්න එක දුෂ්කරයි කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිළිගන්නවා. ඔව් දුෂ්කරයි තමයි කියනවා. වීරියවන්ත කුල පුත්‍රයා දුෂ්කර නමුත් කරනවා කියනවා. ඊගාට සමාධිය වඩන එක දුෂ්කරයි කියනවා. භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා වීරියවන්ත කුල පුත්‍රයා දුෂ්කර නමුත් කරනවා. ස්වාමීනි ඔය මේ බ්‍රහ්මචර්යාව හරි නිවන් මඟ හරි දුෂ්කරයි කියනවා. වීරියවන්ත කුල පුත්‍රයා දුෂ්කර නමුත් කරනවා කියනවා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුව පින්දපාතේ වැඩිද්දී නුඹ අහලා ඇති. දැක්ක ලීච්ඡවී කුමාරවරු ඈත තියෙන ඉලක්කයකට ඈත ඉඳලා දුන්නේ විදිහ ඊතලෙන් විදිනවා. එතකොට තමයි ආනන්ද හඳුනන හරි පුදුම හිතුනා. මේ කොයි තරම් හොඳට දක්ෂ විදිහට පුරුදු වෙලාද කියලා. ඉතින් හවස් වරුවේ ගියාම ආනන්ද හඳුනන කියනම භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි අද මම දැක්ක හවල් පිටණී ගාමින් යද්දී ලිච්ඡවි කුමාරවරු දුනු පුරුදු වෙනවා. දුන්නේ ඊතලෙන් විදින්න පුරුදු වෙනවා. හරි දක්ෂ විදිහට ඈත ඉඳලා ඈත තියෙන ඉලක්කයකට තාක්කෙට විදිනවා. භාග්‍යතුන් වහන්සේට දුක හිතෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අහනවා ආනන්ද ඕකද අමාරු අස්සලෝමයක් 100කට බලලා 100කට කපලා නෙමෙයි 100කට බලලා ඒ 100ට එකකින් 100ට එකකට විදින එකද ඈත තියලා අමාරු කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අරක මොකද්ද කියලා අස්සලෝමයක් 100ට බලලා ඒ 100ට එකක් ඈත තියෙන ඒ 100ට එකකින් එකට විදින එක බොහෝම දුෂ්කරයි. ආනන්ද ඊටත් වැඩි දුෂ්කරයි කියලා. මේ නිවන් මඟ ජය ගන්නවා කියන්නේ. හැබැයි ආනන්ද මේ සිත දියුණු කරොත් භාවනා වශයෙන් වැඩුවොත් මහමේරු පර්වතයේ දෙකට බලන්න පුළුවන් කිව්වා. මොකෙන්ද? සිතේ තියෙන බලින් එහෙවු එකේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියන එක මොකක්ද කියලා ඒක. හැබැයි මොකක් කළොත්ද? සිත භාවනා වශයෙන් දියුණු කළොත් අන්න ඒ හින්ද පින්වත්නි මේ ජීවිතේ මේක දකින්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඔබට ඔය කියපු කාරණා නුවණින් විමසන්න කාලයයි. දැන් මං කියලා දෙන්න පුළුවන් නොයේ පරයයන් කියලා දුන්න. ඇස ගැන හිතන හැටි, කන ගැන හිතන හැටි, කන අපි හිතාගෙන හිටියට දිගටම තියෙනවා කියලා තියෙනවද? මේ පහළ වෙන හැටි ඔකෝ කිම්. එතකොට ඔය ටික දැන් නිතර නිතර පුරුදු කරන්න ඕන. දැන් අපි කියනවා, අපි කියනවානේ ජාති පිදුක්ඛ. හරි, අපි හිතමුකෝ ඉපදිච්ච හැටි මතක නැහැ කියලා. අපි හිතනවානේ ජරාපි දුක්ඛ කියලා. අනේ දැන් මම ජරාවටපත් වුණා කියලා දැනගන්න තියෙන්නේ මොකෙන්ද? ජරාවටපත් වුණා කියන්නේ වයසට ගියා කියන එකනේ. දැන් වයසට ගියා කියලා දැනගන්න තියෙන්නේ මොකෙන්ද? ආ ඕක තමයි තියෙන්නේ. කාසනාටියනේ දැන්ෝ අපි එහෙම තමයි හිතන්නේ. ඇත්ත තමයි කතම්. අපි වයසට ගියා කියලා දැනගන්නේ කන්නාඩියෙන්. හරි, ඇත්ත තමයි. හරි, කන්නාඩියෙන් දෙන්නේ මොකෙන්ද? ආ අන්න හරි, ඇස් දෙකෙන් දෙන්නේ. කන්නාඩියෙන් දෙන්නේ ඇස් දෙකෙන්. අපි කනිනුත් දැනගන්නවා අපි දැන් වයසට ගියා කියලා. ඒ කොහොමද? කට්ටිය කියනවා ඈ ඈ කකා ආයේ අහන. එහෙම නේද? ආ එහෙම නේද? එහෙම නේද? ඔව්. මට මේ මේ ලංකාවේදී ඒක මහත්මයෙක් හම්බුණා. මේ අවසාන කාලයේ මහත්මයා ওই පොට්ටක් එහාට මෙහාට ওই කොළඹ වගේ මේ ගමන් යෙදෙනවා නේද? මේ මෙහාට එන්න ඕමනාවක් නේද? එන්න කියපුවම ඉතින් මහත්මයා මට කියනවා යන ගම වාහනේ මගේ දැන් කංග ඇහෙන්නේ නැහැ කියලා හිනාද කියලා. ඒ මහත්තයා කතා කරන්නේ ඈ ඈ ගකටම. මඩ වහින්නද දැන් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියන. මඩ දැන් සුවඳ දෙන ඕන දෙයක් කන්න පුළුවන් කලහ දැනෙන්නේ නැහැ කියන. එතකොට එහෙමනම් අපි වයසට ගියා කියලා දැනගන්නවා නැහෙනුත් දැනගන්නවා. නේ? අපි වයසට ගියා කියලා දිවිනුත් දැනගන්නවා. අපි වයසට ගියා කියලා කයිනුත් දැනගන්නවා. අපි වයසට ගියා කියලා හිතිනුත් අපි දැනගන්නවා. නේ? හරි අපි වයසට යෑම දැනගත්තු තැන පහළ වුණේ මොකද්ද? පංච උපාදානස්කන්ධයමයි. හරි එහෙම කියපුවම තේරෙන්නේ නැත්නම් අපි කියනවනේ වියාදි විදුක්ඛෝ කියලා. ලෙඩ වුණා කියලා කියනවනේ නේ. දැන් අපි හිතමු ඔළුව රිදෙනවා කියලා. ඔළුව රිදෙනවා කියලා අපි දැනගන්නේ මොකෙන්ද? කයින්නේ නේ. මොකෙන්ද දැනගන්නේ? කයෙන්. එතන තියෙන්නේ මොකද්ද? කයයි පහසයි කයේ විඥානයයි එකතු වුණා. නේ? එතකොට හටගත්තා වේ ස්පර්ශේ. කයේ ස්පර්ශයෙන්ද වේදනාව දැනෙනවා. ඔළුව රිදෙනවා කියන වේදනාව දැනෙනවා. නේ? ඊට පස්සේ ඔළුව රිදෙනවා කියන සංඥාව ඇති වෙනවා. ඔළුව රිදෙනවා කියන චේතනාව ඇති වෙනවා. එතකොට කයත් සතර මහා ධාතු පහසත් සතර මහා ධාතු. දැන් ඔළුව රිදෙන්නේ අර එක්ක ස්පේසි තද වෙලා එක පහස. එතකොට තදවීම තද ගතිය ඒ සතර මහා ධාතු වල ස්වභාවයක්. එතකොට දැන් මේ ඔළුව රිදෙනවා කියන තැන තියෙන්නේ මොකද්ද? ඒ තැන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියපු එක තේරුණාද? කොටිම්ම කියනවා නම් ඔය දුක් කොටිය කොහේ හැරි හැරි බැලුවත් තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. අපි හිතමු ප්‍රියේදී විප්‍රයෝගෝ දුක්ඛෝ කියලා. ප්‍රියේ ප්‍රියයන්ගෙන් එන්වීම දුකයි කියනවා. දැන් මේ ප්‍රියයන්ගෙන් එන්වීමේ දුක අපි හිතමු මනසේ හටගන්නේ කියලා. ඒ ප්‍රියයන්ගෙන් වෙන්නේච්ච නිමිත්ත සිහි කරන්න ඕන නේද? ආ දැන් වෙන්නේච්ච ප්‍රියයාගේ නිමිත්ත සිහි කරන්න එපා. එතකොට අපි හිතමු දරුවෙක් නැති වෙලා. දැන් අපි දරුවා කියලා මොකද්ද සිහි කරන්නේ? ඕ ඒ ආකාරයේ සිහි කරනවා. මේ විදිහයි ආකාරය. ඒ ලිංගයේ සිහි කරනවා දරුවේ පිරිමි දරුවේ. ඒ නිමිති සිහි කරනවා කොණ්ඩෙ මෙහෙම තිබුණා. ඇස් මෙහෙම තිබුණා. හිනාව මේ විදිහයි. කටහඬ මේ විදිහයි. ඒ නිමිති සිහි කරනවා. ඔය ටිකනේ සිහි කරන්නේ නේ. එතකොට ඒ ආකාරයේ ඒ හැඩතල ඒ නිමිති අයිති මොකටද? රූපේටයි. සසර මහා ධාතුන්ගෙන් හැදිච්ච දේවල්. එතකොට ඒ සිහි කරන්නේ මොකද්ද? උපාදානයේ වෙච්ච රූපේ සිහි කරන්නේ. එතකොට මනසයි අරමුණුයි මනෝ විඥානය එකතු වෙනවා. ඒ තුනේ එකතු වී ස්පස්සයයි. පස්සපච්චය වේදනා. ස්පර්ශයේ ඉඳ වේදනාව හට ගන්නවා. ස්පර්ශයේ ඉඳ සංඥාව හට ගන්නවා. ස්පර්ශයේ ඉඳ සංස්කාර හට ගන්නවා. නාම රූපේ ඉඳ විඥානය හට ගන්නවා. එතකොට පීහි විපයෝගෝ කියන තැන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක්මයි. එහෙමනම් ඔළුව රිදෙනවා කියන තැන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක්මයි. මැරෙනවා කියන තැන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක්මයි. උපදිනවා කියන තැන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක්මයි. දිරනවා කියන එක තැන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක්මයි. කොටින්ම කියනවා නම් තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක්මයි. කොටින්ම තියෙනවා නම් නැති වෙනවා නම් නැති වෙන්නේ පංච උපාදාන ස්කන්ධයක්මයි. ඒක තමයි අර වජිරා භික්ෂුණිය මාර්ගය කිව්වේ ඥාඤ්ඤත් දුක්ඛ සම්භූති. දුකෙන් තොර දෙයක් හටගන්න දෙයක් නැහැ කියනවා. පවතිනවා නම් පවතින්නේ තියෙන්නේ දුකමයි කියනවා. නැති වෙනවා නම් අනිත්‍ය වෙනවා නම් අනිත්‍ය වෙන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධෙමයි දුකමයි කියනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ පංච උපාදානස්කන්ධෙමයි දුක. එතකොට මේක හටගන්න තියෙන්නේ මේ දුක කොහෙද? එක්ක ඇහි, එක්ක කන, එක්ක නාසය, එක්ක දිවේ, එක්ක කය, එක්ක මනසේ. පින්නන්නේ හොයාගෙන ගියාම අන්තිමේට ඇහැ කියන්නේ ඔය පහටම තමයි. කන කියන්නේ ඔය පහටම තමයි. නාසය කියෙව්වේ තෝකටම තමයි. දිව කියන්නේ තෝකටම තමයි. කය කීවෙත් තෝකටම තමයි. මනස කියන්නේ තෝකටම තමයි. ඒක හරියට පරියාය වෙනසක් තියෙන්නේ. දැන් මේ ගොඩනැගිල්ල ඉස්සරහ පැත්තේ ඉඳලා විස්තර කරද්දී එක ආකාරයක්. පිටිපස්සේ ඉඳලා විස්තර කරොත් තව ආකාරය. පැත්තෙන් විස්තර කරොත් තවත් ආකාරය. හැබැයි විස්තර කරලා තියෙන්නේ මොකද්ද? ගොඩනැගිල්ලම තමයි. වෙනින් විස්තරයක් නෙමෙයි තියෙන්නේ. ඒ හැරිලා බලන කෝණෙටම විස්තරය තියෙනවා. එක්ක දුක කියයි, එක්ක පංච උපාදානස්කන්ධ කියයි, එක්ක ආයතන කියයි, එක්ක පටිච්ච සම්පාද කියයි. ඔය ඔක්කොම කියන්නේ මේකටම තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට තේරෙන්නේ නැහැ මේක හේතු හින්දා හටගන්නවා කියලා. හේතු නැති වෙද්දී නැති වෙනවා කියලා. ඉතින් හේතු හින්දා හටගන්න ආකාරයත් හේතු නැති වෙද්දී නැති වෙන ආකාරයත් අවබෝධ කරගත්තොත් ඒ කෙනාට පහළ වෙන ඥානයත් මේක එහෙනම් හේතු හට ගැනීමදි හට ගන්නවා නැති වෙද්දි නැති වෙනවා. එහෙනම් නිට්ටේද අනිත්‍යද? අනිත්‍ය. හේතුින්ද නම් හටගන්නේ, හේතු නැති වුණාම නැති වෙන අනිත්‍ය වෙන වෙනස් වෙන ධර්මතාවයන් නම් තියෙන්නේ. ඒ තුලින්මම යම් බැඳීමකට ලක් වුණොත් ඒක වෙනස් වෙනවා, වෙනස් වෙනවා මයි. එහෙනම් මේක දුකයි. දැන් දුක් නොවී තියන්න නම් මේ හේතුින්ද හට අරගෙන හේතු නැති වෙද්දි නැති වෙන මේ අනිත්‍ය ධර්මතාවය නිත්‍ය කරගන්න ඕන. පුළුවන්ද? බැහැ. මේ දසදාස ලෝක ධාතු අනන්ත සක්වලේ එහෙම පුළුවන් කිසිම කෙනෙක් නැහැ. එහෙමනම් මේක අනාත්මයි. මේක කරන්න දෙයක් නැහැ. මේක තමයි මේ ධර්මතාවය. එතකොට මේක මම කියලා හිතන්න හොඳ නෑ. මගේ කියලා හිතන්න හොඳ නැහැ. මේක මොහොඩ කමන්නේ ගොන් කමන්නේ කියලා වැටෙනවා. මේක මගේ ආත්මේ මගේ වසගේ පවත්තන්න පුළුවන් කියලා හිතන්න හොඳ නැහැ කියන අදහස තමන් තුලින්ම උපදිනවා. එදාට කියනවා සක්කාය දිට්ඨිය දුරු වුණා කියලා. ආත්ම භාව අතකට තමන්ගේ ජීවිතේ කෙලවර කරගත්තා කියලා. ඉතින් ඒ සඳහා පින්වත් ඔබට ශක්ති ධෛර්ය වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. විවේක කාලයේ තමන්ට තියෙන දහම් ගැටලු තියෙනවා නම් අපේ දෙමු කරන්න දන්නවනම් කියලා දෙන්න.